ඇතැම් විට වතුර ටිකක්වත් නොමැති ලිඳෙන් වතුර ගන්න පාසලක් වෙනත් පුළුවන්. අපි ලිව්ව පාසල් සමාජයේම පාසල්. ඉතින් මේ හැම පාසලකටම ගෞරවයක් වැඩෙන විදිහට, ඒ හැම පාසලකටම පින් වැඩෙන විදිහට, ඒ උදව්පකාර කරපු අය ආශිර්වාද වෙන විදිහට හිතාගෙන අපි මේ පින්කමට සහභාගී වෙමු. පින්තුරි අපට විද්වත් අයගේ මතය අනුව ගුණධාමයෙන් දීර්ණකයගේ විස්තර කිරීමට අනුව අපට අපේ ජීවිතවල මාවරු කිහිප දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ පළවෙනි අම තමයි අපෝ මෙරොත් බිහි කරන අපේ සැබෑ අම්මා උපැන් සහතිකෙහි අම්මා. ඊළඟට අපිගේ ප්‍රිස් කෝලේ ඒක තමයි පාසල මාතාව. ඊළඟට අපි ඉපදිච්ච මාතෘ භූමිය ඒකත් අම්ම කෙනෙක් ඉදිරි සලකන්නේ. ඒ නිසා අපට ජීවිතය දීපු අපේ අම්මා, අපට නුවණැස දීපු පාසල, අපිව ජීවත් කරවන්නට මහපොළොව දරාගෙන හිටිය මාතෘ භූමිය, මේ දේවල් සියල්ලක්ම අපි අපේ අම්මා විදිහටයි සලකන්නේ. නමුත් බෞද්ධයන් විදිහට තවත් පියවරක් විදිහට අනුව අපට අම්මලා හතර දෙනෙක් තියෙනවා. ඒ තමයි අපේ බුදු පියාණන් වහන්සේ, බුදු මෑණියන්, බුදු පියාණන් කියලා අපි කියන්නේ. බුදුරජාණන් වහන්සේට අපට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වුණා. ඒ නිසා මෙන්න මේ හතර දිනාටම අපි කලමුණ සලකන්නේ ඕන. ඒකනම් කලමුණ සලකන්නේ හුදෙක් භෞතික දේවල් වලින් නෙවෙයි. එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ගුණධර්මයෙන් දිනවන දකින්න. ඇයි අපි ගුණධර්මයෙන් දිනවන දකින්න කැමති? අපි ගුණධර්මයෙන් දිනවෙච්ච පමණටයි අපේ හිතේ තියෙන දුක් පීඩා වලින් අපට නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි අනිත්‍ය වෙලාවක මානසික පීඩනයකින් නම් ඉන්නේ. ඒ හැම වෙලාවෙම හිතේ ස්වභාවය තමයි හිත කෙලස් බර වෙන්නේ. ඉතින් අවිද්‍යාව තියෙන්නේ. සිතේ අසති අමනුෂ්‍යකාරය තියෙන්නේ. හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් තියෙන්නේ. අන්‍ය රාග ද්වේෂ මෝහ වලින් හිත මුදවලා අපට ප්‍රඥාව ලබා දෙන, සතිමත් බව ලබා දෙන නිවිහි ගමන් මඟ පිළිවෙතින් තමයි අපි ඇත්තටම අපි අම්මල හතර දෙනාටම නිසි ලෙස සැලකුවා වෙන්නේ. එදාට තමයි ඇත්තටම අපි සතුටින් කාලය ගත කරන්නේ. විශේෂයෙන්ම විසාකා විද්‍යාලයේ ඇතුළු ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසල ගැන සඳහන් කරන විට ඒ බෞද්ධ ආවාසය ලැබිච්ච පාසලවල ලක්ෂණය තමයි බෞද්ධ නම් වලින් තමයි තියෙන්නේ. විසාකා විද්‍යාලය, දේවි බාලිකා විද්‍යාලය, සුජාතා විද්‍යාලය, ප්‍රජාපති විද්‍යාලය, ගෞතම විද්‍යාලය, යසෝදරා විද්‍යාලය, සංගමිතා විද්‍යාලය, මේ පාසල් දෙස බලන විට අපිට පේන තමයි ලක්ෂණය තමයි බෞද්ධ නම් වලින් තමයි මේ පාසල් නියෝජනය කරන්නේ. යතරත් විශේෂයෙන්ම විසාකා විද්‍යාලයේ යම් සීලයක සුවිශේෂත්වයක් කුසලනවා. ඇයි ඒක හේතුව? ඒ තමයි විසාකා විද්‍යාලයේ පිළිලා තියෙන්නේ වජිර පාළේ. මේක ඔබට ඔබ හිතුවද දන්නේ? වජිර පාළ කියලා කියන්නේ ගත වුණු සියවස තුළ මේ බුදුදහම ලෝකෙට ව්‍යාප්ත කරපු මාමත. ඒ තමයි වජිරඥානනායක ස්වාමීන් වහන්සේගෙන් ආරම්භ වෙච්ච 1901 දී ආරම්භ වෙච්ච වජිර රාමෙන් තමයි පැහැදිලි කාලයේ සුවිසාත ලෙස බුදුදහම ලෝකෙට ව්‍යාප්ත වුණේ. අන්නේ බුදුදහම ව්‍යාප්ත වෙන සමයේ ඒ බුදුදහමේ ආවාසය වැඩිපුරම ලැබුණේ ඒ පන්සල සමිතියම තිබුණු ඔබේ විද්‍යාලයට. වජිරඥානනායක ස්වාමීන් වහන්සේ බණ කිව්වා. ඒ වගේම නාර්ගහාමුදුරු, පියදස්සහාමුදුරු, මලිනායකහාමුදුරු, මෙත්තේයහාමුදුරු, කේම ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම ප්‍රචාරයේ ප්‍රධානම කොටස් කරවන් වුණේ හිම්කරවන් වුණේ විසාකා විද්‍යාලයේ ශිෂ්‍යයන්. ඒ නිසා ඔබට මේ ධර්මය පිළිබඳව ලොකු වගකීමක්, ලොකු උරුමයක් තියෙනවා. ඒක ඔබට අමතක කරන්න බෑ. ගතෝ සිහස තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය තුළ වජිරරාමය ඉතාම සුවිශාලී ස්ථානයක් සනිටුහන් කළා. ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආරම්භ කරනකොට පළමුවෙන්ම ධර්ම දේශනා කළේ වජිරඥානනායක හැමදෝ. ඒක තරක් නෙවෙයි ලංකාවේ පළමුවෙන්ම තාට ශ්‍රී ලංකා ස්වාධීන ලෝකයන් ආරම්භ කරපු වෙලාවේ ප්‍රථමයෙන්ම බණ කිව්වේ වජිරරාමය ස්වාමීන් වහන්සේ නමක්. මෙන්න මේ වෙන උරුමයක් තියෙන පන්සලක් ළඟයි. ඒ පන්සලේ සෙවණෙහි, ඒ පන්සලේ සුවඳ වදිමින්, ඒ පන්සලේ බෝ සෙවණෙහි සුවඳ වදිමින් තමයි ඔබ අවිඥානික වුණත් අධ්‍යාපනය ලැබුවේ. ඔබ පන්තිපොත කියුවේ. ඒ විද්‍යාලය ආරම්භ කළ 1917 ජර්මනියේ ඩයිස් මැටිනියගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු විසාකා විද්‍යාලයේ ගතවන සේවසේහි සුවිශාල දායකත්වයක් මේ ලෝකයේ කාන්තාවන්ට ලබා දීලා තියෙනවා. ඒ විද්‍යාලයෙන් බිහි වෙච්ච කාන්තාවන් ලෝකේ පුරාම විවිධ ක්ෂේත්‍රවල විවිධ අංශයන් නියෝජනය කරනවා. ඒ අතර විශේෂයෙන්ම ඒ රජරණාමයෙන් පෝෂණය වෙච්ච විද්‍යාලය පිළියෙත ඒ විද්‍යාලයෙන් බිහි වෙච්ච සිසු දියණියන් විදියට ඔබ ශ්‍රී ලංකාවෙන් බොහෝ දුර බැහැර රටක හිටියත් ඔබ අද ඒ ධර්ම සේවන දාන සිසුස ලබන්නේ ඒ රජරණාමයෙන් පෝෂණය වෙච්ච ස්වාමි වහන්සේලාගේ සේවනයේ තියෙන විහාරස්ථානයේ ඉඳගෙන කියන එක ගැන ඔබට ලොකු අහිංසක සතුටුකුත් මිලින පුළුවන්. ඔබ මේ කරුණ ගැන සැලෙමින්ම දන්නවා. ඒක තමයි දයෝපගත කාරණයක් වෙන්නත් පුළුවන්. දෙලොස් මේ කරුණ මා සඳහන් කළේ ඔබට ඔබේ විද්‍යාලයෙන් ලොකු ගෞරවයක් ඇති වෙනට. ඉතින් අන්නේ විද්‍යාලයේ නිසා අපි මුලින් බැබලෙනවා. අපි ආරම්භ කාලේ අපි කියන්නේ අපි අහවල් විශ්වවිද්‍යාලයේදී අහවල් පාසල ඉගෙන ගත්තේ. අහවල් විශ්වවිද්‍යාලයේ අපි ඉගෙන ගත්තේ කියලා තමයි මුලදී අපි කියන්නේ. අපේ වාහනේත් ඒක ස්ටිකර් එකක් තමයි ගහලා තියෙනව නේද? පොඩි ආඩම්බරකින් වගේ ඒකත් ඇතැම්බට සමහර වාහනේ පැත්තකින් ගහනවා ඒ ස්ක්‍රීන් එකේ නේද? එතනින් තමයි ආරම්භ වෙන්නේ. නමුත් වෙනතුනේ හැබැයිස අපි ඉදිරියට ගියා නම් විද්‍යාලය නිසා අපි බබලනව නෙවෙයි. අප නිසා විද්‍යාලය බබලන්නට ඕන. අපි ලෝකයේ කියලා ඉගෙනම සේලම් කරවතින් අපේ පාසලේ අපිව හඳුනාගෙන අපේ පාසලේ අපේ පින්තූරයක් තියෙන මට්ටමටම අපි දිනුවා තමයි සැබැයිසම අපි පාසලට කෘතවණ සැලකුවා වෙන්නේ. එහෙම බැලුණත් අඩුම ගානේ ඔබේ චර්යාව දෙස බලන විට ඔබට කිසියම් කෙනෙකුට හිතෙනවා නම් අනේ කොයි ඉස්කෝලේ ඉගෙනගත්ත කෙනෙක්ද මෙයා කියලා. අනේ ඉස්කෝලේට ගෞරවය දෙන්න පුළුවන් විදියට ඔබ හැසිරෙනවා නම් මෙන්න මේක තමයි ඔබ විද්‍යාලයට කරන ගෞරවය. ඔබ ගිහපු විද්‍යාලයේ පාසල කොමක් හෝ වේවා අනේ පාසලට ගෞරවයක් දැනෙන ලෙස අප අපේ ජීවිත සංසාරනට එහෙදි එකහටකින් අපට වර්තමානයේ හැම දෙයක් හිතන විදිහට අපට අධ්‍යාපන ක්ෂේත්‍රෙ ඉදිරියට යන්න පුළුවන්. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ප්‍රථම පාඩිය අරගෙන මාස්ටර් ඩිග්‍රී අරගෙන ડોක්ටරේට් එකක් ගන්න පුළුවන් අපට. අධ්‍යාපන ඉදිරියට යන්න පුළුවන්. අනිත් පැත්තේ ක්‍රීඩා මට්ටමේ ඉදිරියට යන්න පුළුවන්. ගිහිල්ලා ලංකාවේ මට්ටමේ ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ කොමන්වෙල්ත් යන්න පුළුවන්. ඊට පස්සේ වන ඔලිම්පික් වුණත් යන්න පුළුවන්. ක්‍රීඩා ක්ෂේත්‍රෙදී අනිත් පැත්තේ යෝති විද්‍යාඥයෙක් වෙන්නත් පුළුවන්. කලා ක්ෂේත්‍රෙදී යෝති ලෝකෙම හිතන් දිනාගත්තු කලාකාරයෙක් වෙන්නත් පුළුවන්. සංයෝජන ක්ෂේත්‍රෙදී යෝති ජනමාධ්‍ය පැත්තේ යෝති හොඳ දක්ෂ කටිකෙක් වෙලා නිවේදිකාවක් වෙලා ලෝකෙට කීර්තියක් උපන් භූමියට කීර්තියක් ඔබට ලබා දෙන්න පුළුවන්. මේ දේවල් අප සාමාන්‍ය ලෝකයේ බොහෝ දෙනෙක් කරන දේවල්. මේ සියලුම දේවල් වලින් අපට උපරිම ලෙස කරන්න පුළුවන්කම තියෙන්නේ මේ මනුස්ස ලෝකයේහි මේ අපි ඉන්න පෘථිවියෙහි යම් කිසි ක්‍රමයක් පානය කරන්න. ඒ විතරක් නෙමෙයි මේ අපපාන වික්‍රමය අපපාන කුසලතාවය අපි අවසාන මොහොතේ වෙන විට ඇතැමිට අපේ මානසික සුවය සඳහාම හේතු වෙන්නේ. අපි දන්නවා සමහර දක්ෂ ක්‍රීඩකයන් ජීවිතේ අවසාන කාලේ ආබාධිත වෙලා ඇතැමිට ඇවිද ගන්න බැරුව ඉන්නවා. සමහර ඔලිම්පික් ගියපුවායි එතනට දක්ෂ ලෙස ගීත කියපු අය අවසාන කාලේ කටහඬ අඩු වෙලා ගීත කියාගන්න බැරි වෙනවා. එතනට බොහෝ නුවණ තිබිච්ච මහාචාර්යවරුන්ට වෙල හිටියාය අවසාන කාලයේ සිහි කල වෙනවා. එතනට මහා ධනවතුන් වෙල හිටියාය අවසාන කාලයේ කිසිම දෙයක් නැති ධනය නැති කෙනෙක් වඩ පත් වෙනවා. ඥාති මිත්‍රාදීන් පිළිවරාගෙන හිටියාය අවසාන මොහොතේ තමයි දරුවන්ගේ මන් දෙයක් නැති අය වඩ පත් වෙනවා. මෙන්න මේ ලෝකෙක තමයි අපි ඉන්නේ. අන්න එවැනි ලෝකෙක ඉන්න අය හැටියට අප බුදුදහමෙන් අපට ලැබෙන ආවාසිය තමයි ඒ ජීවිතයේ අවසාන මොහොතේ ඊටාම සතුටින් සාර්ථකව තෘප්තිමත් ජීවිතයක මුහුණ දෙන්නට. ඒ තරක් නෙවෙයි ලෝකෙට බරක් නැති විදිහට ජීවත් වන්නට. ඒ වගේම සමාන දක්වන ඉන්න ශේත්‍රවලින් වැඩිම ලෙස ලෝකයේ වැඩිම පිරිසකට යහපතක් කරන්න පුළුවන් විදිහට අපට කටයුතු කරන්න පුළුවන් නම් මෙන්න මේක තමයි අපට සැබෑ සම්බුදු දහමෙන් ගන්න ප්‍රයෝජනය. ඒ තරක් නෙවෙයි අපි මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි ජයග්‍රහණය කරන්නට ඕන. අප දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයන් ජයගෙන අප මුළු ලෝකයන් ජය ගන්න ක්‍රමය බුදුහාමුදුර අපට දේශනා කරනවා. අපි මනුස්ස ලෝකයේ ගෞරවය ලැබෙන විතරක් නෙවෙයි අපි අමතරත්වයෙන් ගෞරවය ලැබෙන විදියට බුදුහාමුදුර අපට මඟ පෙන්වනවා. ඒ විතරක් නෙවෙයි මේ මුළු කාම ලෝකෙම ඉන්න ප්‍රබලම කෙනා වසවර්ති මාරයා. දිව්‍ය ලෝකයේ හැම දිව්‍ය ලෝකින වසවර්ති මාරයට ලොකු බලයක් ශක්තියක් තියෙන අනිත් අය නඩ පවත් ගන්න. අන්න ඒ මාරයා අභියසත් කැලණෙහි හුදකලා වින කාන්තාවකට ඒ මාරයා අභියසවත් බය නොවන විදියට මනස දියුණු කරනවා. ඒක නෙවෙයි සාමාන්‍ය මනුස්ස ලෝකයේහි පෘථග්ජන කෙනෙකුගෙන් ගෞරවය ලැබෙන විතරක් නෙවෙයි සක්‍ර දේවේන්ද්‍රයාගේ ගෞරවය ලැබෙන මට්ටමට ඒ කාන්තාව උසවා තබනවා. ඒ විතරක් නෙවෙයි රහත් භාවයෙන් පත්වෙච්ච රහත් පුතුමන්ගේ අම්මට ඒ සහෝදර සහෝදරයන්ට ගෞරවය ලැබෙන මට්ටම බුදුදහමෙන් එන්නල තියෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ සම්භාවනාවට ආතර වෙන ක්‍රමය බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මුලින්ම කිඹුල්ලත් පුරයට වැඩම කරපු අවස්ථාවේ බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. නමුත් එක ඥාතිවරියක් ආවේ නැහැ. ඒ කවුද? ඒ යසෝදරාව ආවේ නැහැ. බොහෝ දෙනා ඇයි චෝදනා කළා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න කියලා. බුදුහාම සඳහන් කරන්නේ යසෝදරා ඉන්නවන්නේ මම යනවා යසෝදරා බලන්න කියලා යසෝදරා ළඟට ගියා. මේක තමයි බුදුවරයෙන් වෙනස් වෙන්නේ. කෘතවේදීත්‍ය කියන්නේ මේක. යසෝදරාව මෙහාත් බාහිරින් විතරක් ඇයි බුදුජාන් වහන්සේ සිද්ධාන්ත කුමාරයෙන් පිළිතුණා කරත් නෙවෙයි. සසන ආත්මවස්තිය ගාන කර්ප ගාන සෙවණලක් හා සමාන විදිහින් බෝධිසත්වයන් වහන්සේට පාරමී පුරන්න උදව් කරපු කාන්තාවක් මේ. ඒ කාන්තාව බලන්න ඒ කාන්තාව කියන්නේ බුදුහඳු ගියා. ඒ තරක් නෙවෙයි මේ සම්බුද්ද ශාසනයේ සුවිශේෂ ස්වාමි වහන්සේ සාරිපුත් මහ රහතන් වහන්සේ. සාරිපුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ අවසාන වතාවට බුදුරජාණන් වහන්සේට දැනුම් දීලා සමුගෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අනිත් රහතන් වහන්සේට සඳහන් කළා මහණෙනි මේ සාරිපුත් පිටපස්සේ යන්න ගිහලා උන්වහන්සේට ගරුත්වය දක්වන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩියේ නැහැ. ඒ උණක් වෙනතනේ බලන්න මේ සම්බුදු චරිතයේ තියෙන අසිරිය. එදා මහා ප්‍රජාපති ගෝතමිය අවසන් වතාවට පිරිනම් පාන්න ඉරිත බල පහලා බුදුරජාණන් වහන්සේට සමුදේ යන ගමනේදී මේ මුළු තුන් ලෝකයේද ශාස්ත්‍රවර වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මහා ප්‍රජාපති ගෝතමයාගේ කාන්තාවගේ පිටපස්සේ ගමන් කළා. දෙන්නතනි අපි බෞද්ධයන් කියලා කියන්නේ මේ කරුණ බැන්නේ දැන් ගන්නට ඕන. බොහෝ වෙල කාන්තාව නිමුක්තිය කියනක මේ බඩේ නම සංකල්පයක් අපි හිතේ දරාගෙන අපි කාන්තාවන්ට අයිති වාසිකම් සොයාගෙන ඇතැමිට බැනර් පෝස්ටර් අරගෙන යන ලෝකෙක අපි ඉන්නේ. නමුත් දෙන්නතනි එහෙම කාන්තාවම තුයෙන්නේ අයිතිවාසිකම් ඉල්ලන්න ඕන දෙයක් නෙවෙයි. ඒ කාන්තාව සැබෑලෙසම තමාගේ යුතුකම් හඳුනාගෙන ඒ යුතුකම් ටික මැනගෙන ඉටු කරනවා නම් මනුස්ස ලෝක විතරක් නෙවෙයි මේ තුන් ලෝකෙක අධිපති බුදුරජාණන් වහන්සේගේ සම්භාවනාවට ලබන්න ඔබ හිමි කරණයක් වෙනවා. අන්නේ ගමන් මඟ ඔබ මැනවි හඳුනා ගන්නට ඕන. ඒක නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. ඒ ගොමේ රූපේ ලක්ෂණ නිසාවත් ඔබට ඉහළම අධ්‍යාපන සුසුමක් තියෙන නිසාවත් ලස්සනට ගීත කියන්න පුළුවන් නිසාවත් හොඳට ඕඩියන්ස් එකක් මැනේජ් කරන්න පුළුවන් නිසාවත් ඔබ ඉහළ හැකියාවක් කරන නිසාවත් ඔබ හොඳ ධනවත් කියන නිසාවත් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක සම්පූර්ණ ලැබෙන දෙයක් මොකක් නිසාද? ඒක සම්පූර්ණ ලැබෙන ඔබේ ගුණවත් බව හේතුවයි. ඒ ගුණවත් බව කියන්නේ ඊටම කෙටියෙන් කියනවා නම් ඒක පැත්තකින් සීලය අනිත් පැත්තෙන් ප්‍රඥාව. මොකද කාරණා දෙක? එක පැත්තකින් සීලය සිල්වන්ත භාවය, අනිත් පැත්තෙන් ප්‍රඥාව කියන කාරණය. අද අප තෝරාගත් සූත්‍රය ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ යන සංයුත්තනිකායේ බික්කුණී සංයුත්තේ ඇතුළත් වන සෝමා කියන සූත්‍රයයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. සෝමා කියන තෙරණිය පිළිබඳව තියෙන කතාව. මේ සෝමා තෙරණිය රහතන් වහන්සේ කෙනෙක්. ඇය දඹදිව අන්දවනෙහි, අන්දවනෙ කියන මහා වනාන්තරයක හුදකලාව වාසය කරා. මේ රහත් මෙහෙණිය සෝමා තෙරණිය අන්දවනෙහි වැඩ සිටින අවස්ථාවේදී මාර්යා වසවර්ති මාර්යා ඇවිල්ලා මේ කාන්තාව බියපත් කරන්න උත්සාහ කරා. මේ මෙහෙණිය බයටපත් කරන්න උත්සාහ කළා. ඇයි? ඇය තනියම මේ මහා වනාන්තරෙ හිටියේ. එහෙම හිතාගෙන ඇයට එක්තරා කාරණයක් ප්‍රකාශ කළා. යං තං ඉසේහි පත්තම්බං ථානං දුරවි සම්බවං නතං ගංගුල පඤ්ඤාය සක්කා පප්පෝතු මිත්‍යං. යම් ආකාරයකින් ඍෂිවරු විසින් ලැබිය යුතු, මුනිවරු විසින් ලැබිය යුතු යම් කිසි සම්භාවනාවක්, ගෞරවයක්, උසස් ස්ථානයක් ඔබ මෙනි කාන්තාවක් විසින් බලාපොරොත්තු වෙනවා නම්, හරියට ඇඟිලි දෙකේ නුවණ පමණක් තියෙන කාන්තාවක් වෙච්ච ඔබට ඒක ලබන්න පුළුවන් කමක් නැහැ කියලා. ඔබ මේක කොහොමද ලබන්නේ කියලා. එකල බාහිර ජන සමාජයේ කාන්තාවට එච්චර වැදගත් තැනක් ලැබුණේ නැහැ. ඒ කාන්තාව පිළිබඳව සඳහන් කළේ කුඩා කාලයේ තමන්ගේ දෙමෝපියන්ගේ සෙවණෙහි දෙමෝපියන්ගේ ආරක්ෂාවල කවරෙන් ඉන්නට ඕන. දෙමෝපියෝ නැති වෙච්ච කාලෙක වැඩිහිටි සහෝදරයන් යටතේ ඉන්නට ඕන. පියෝ මරණාට පස්සේ ස්වාමියාගේ යටතේ ස්වාමියාට කීකරු ඉන්නට ඕන. ස්වාමිය නැති වුණාට දරුවන්ගේ යටතේ මේ කාන්තාව ඉන්න ඕන කියන හැඟීම ඇති වුණේ. ඒ කාන්තාවට ආර්ථික නිදහසක්වත්, දේශපාලනික නිදහසක්වත් එකල ජන සමාජයේ තිබුණේ නැහැ. අන්න එවැනි සමාජයක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වුණේ. උන්වහන්සේ මේ කාන්තාව ඉහළම තැනට තිබ්බා. බ්‍රහ්මාති මාතාපිතරෝ කියලා සඳහන් කළා. එකල බාහිර ජන සමාජයේ බ්‍රාහ්මණ සමාජයේ මතය වුණේ ලෝකේ නිර්මාණය කරපු ඉහළම කෙනා විදිහට සැලකුවේ මේ මහා බ්‍රහ්මයා. අන්න මේ නොපෙනෙන මහා බ්‍රහ්මයාට වඩා බුදුරජාණන් වහන්සේ අපට සඳහන් කළේ අපට පෙනෙන දැසක පෙනෙන මහා බ්‍රහ්ම විදිහට සැලකුවේ අපේ අමතක දෙන්න. ඒ අමතක දෙන්නාට එක සමගරුත්වය ලැබිලා තියෙනවා. ඒ තරක් නෙවෙයි, ස්වාමි බාහිරවන් දෙදෙනාටම සමාන ගරුත්වය ලැබිලා තියෙනවා. ඒ දෙන්නාටම යුතුකම් ගැන සඳහන් කළා තියෙනවා. අන්න එවැනි සමාජයක ආගමික නිදහස බුදුදහමෙන් ලබා දීලා තියෙනවා. සරුවත් මොගලන් ස්වාමීන් වහන්සේලා අග්‍රස්ථානයට පත් වුණා නම් ඊට නොදෙවෙන විදිහට කේමා උපදවන්න දෙදෙනා මේ සම්බුද්ධ ශාසනයෙහි අග්‍රතන්තුරුන් ලැබුවා. මේ සම්බුද්ධ ශාසනයේ චිත්ත දුරපතියා හත්තාලවක දෙන අනාගාමී වෙලා මේ ශාසනය යන්සි ගෞරවාන්විත තැනක් ලැබුවා නම් ඊට නොදෙවෙන විදිහට කුජ්ජුතනව සහ නන්දමාතා කියන දෙන්නා සම්භවන්ට පත් වුණා. මෙයාගේ ජීවිතයේ ලක්ෂණය තමයි පිළිතුනේ දෙන්න රූපේ මෙච්චර ලස්සන නැහැ. දැන් කුජ්ජුතනා කියන කාන්තාව පුදු කෙනෙක්. නමුත් පොදු වුණත් බුදුරජාන් වහන්සේ කියනවා කාන්තාවක් නම් ගිහි කාන්තාවගේ කර්ම රහසය එක් සාම්පලක වෙන්නට ඕන මේ කුජ්ජුතනා සහ නන්ද මාතාව කියන. රූපය ලස්සන නම් හොඳයි. නමුත් රූපය ලස්සන නැති වුණා කියලා ගැටලුවක් නැහැ. ඊට වඩා බබලන්නේ ප්‍රඥාවෙන්. බාහිර භෞතික රූපයෙන් බබලන අපි ඒ රූපයේ තියෙන රූපය ලස්සන අඩු වෙනවා. නමුත් ප්‍රඥාවෙන් බබලන කෙනාගේ ඒ ලස්සන අර රූපයට වඩා බොහොම අලංකාරයි. ඒ ලස්සන මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි අමනුෂ්‍යයන්ටත් පේනවා. ආර්යතුමන්ටත් පේනවා. එතකොට මේ මාර්යා මේ සෝමා මෙහි ඊළඟ කැවිල සඳහන් කරේ මොකද්ද? කාන්තාව කියන්නේ ඇඟිලි දෙකේ නුවණ තියෙන කෙනා. ඇඟිලි දෙකේ නුවණ තියෙනවා කියන්නේ අහලා තියෙද ඔබ? ඇඟිලි දෙකේ නුවණ තියෙනවා කියන්නේ බත්තු වෙනකොට බත ඉදිරියද කියලා බලන්නේ ඇඟිලි දෙකෙන් බත් ඇට දෙක පොඩි කරලා බලලා බත් ඇට ටික. එතකොට කාන්තාවගේ තියෙන ඉහළම ප්‍රඥා විදිහට සැලකුවේ මෙන්න මේ බත්තිකක් තිබෙනද කියලා බලන නොවන. ඒකට තමයි ඇඟිල්ල දෙකේ නොවන කියලා කිව්වේ. දුක හිතනද එහෙම කිව්වහම. ඔව් එහෙම තමයි ඉතල හිතන් හිටියේ. නමුත් මේ සෝමා මෙහිණිය කියන්නේ එහෙම කියන්න බෑ. කොහොමද? ඉත්තිභාවෝ නෝකින් කෛරා චිත්තං සුසමාහිතේ ඥානං විවර්තමානං හේ සම්මා ධම්මං විපස්සතෝ. ඉත්තිභාවෝ නෝකින් කෛරා ස්ත්‍රී භාවය කුමක් කරන්නද? ස්ත්‍රී භාවය කරන්න දෙයක් නැහැ. කොහොමද? චිත්තං සුසමාහිතේ සිත හොඳට පිළිදවල ඉන්නවනම් ඒ වගේම සම්මා ධම්මං විපස්සතෝ ධර්මයේ මනරින් දකිනවනම් ඥානං හි වර්තමානං හි ප්‍රඥාවෙන් බැබලී ඉන්නවනම් ප්‍රඥා නිරුක්ත කෙනෙක් නම් අන්න දෙවෙනි අවස්ථාවක ස්ත්‍රී භාවය අදාළ වෙන්නේ නැහැ. ස්ත්‍රීත්වය කියන්නේ පින්තුරි තාවකාලික දෙයක්. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාත් බෝසතාණන් වහන්සේ මෙලොවට ජනිත කරපු මහා මායා දේවිය ආත්මව ගාන ඒ කාන්තාවන් පස්සේ නෙවෙයි හිටිය ඒ කාන්තාවා පිටින්ම මාර්ග වෙලා තියෙනවා. ඒ තරක් නෙවෙයි එතුමිය මේ යුතුයකම කළා. මේ බෝසත් කුමාරයෙ මෙරොඩ දායාද කළා සත්‍යස්සේ මේ ගිහිල්ලා ඒ දෙවුලව ඉපදුනේ දේව පුත්‍රයෙක් විදියට. ඒ තරක් නෙවෙයි සම්මා සම්බුද්ධත්වයේ ලබන්න බෑ කියලා කියන්නේ කාන්තාවකට ඒ සම්මා සම්බුද්ධත්වයේ ලබන අවසාන ආත්මභාවය සහ නියතිවරණ ලබා ගන්න අවස්ථාවේ විතරයි. ඊට මැද කාලවල කාන්තාවව ලබන්න පුළුවන්. එන සමයටදී සමහර කාන්තාවන් ඇතැමිට බෝසත් බව ප්‍රාර්ථනා කරන සම්මුද්දත්වයේ ප්‍රාර්ථනා කරන අය ඔබ අතර ඉන්නට පුළුවන්. ඒ නිසා කාන්තාවව කියන එක සදාහරිත තනතුරක් නෙවෙයි. කාන්තාවව සහ පුරුෂ බව කියන එක දෙකම එහෙමයි. අපි පිළිමය කියලා අපි අමුතු අභිමානයක් ඇති කරගන්න දෙයක් නැහැ. මේක වෙනස් වෙනවා. නමුත් අන්නේ ගමන් මැදේදී අපේ දිනුව කියලා කියන්නේ අපේ සාර්ථකත්වය කියලා කියන්නේ මොකන්ද? අපේ ස්ත්‍රී භාවයත් අපේ පුරුෂ භාවයත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙසේට සඳහන් කරන්නේ කාන්තාවන්ට කාන්තාවම නිදහස් වෙන කියලා. උන්වහන්සේ මෙතන සඳහන් කරන්නේ තමන්ට මේ ලැබී තාත්ම භාවය ඉතාම දුර්ලභ පුණ්‍යවන්ත භාග්‍ය සම්පන්න අවස්ථාවක්. අන්නේ භාග්‍ය සම්පන්න අවස්ථාවෙන් ඉහළටම ලෙස ප්‍රඥාව දියුණු කරගන්නේ කොහොමද කියන මාර්ගයයි උන්වහන්සේ අපට සඳහන් කළේ. අන්නේ නිසා අන්නේකට මානක විදියට දේශනා කළේ ක්‍රමානුකූලව අපේ ගුණධම් වලින් අපි දියුණු වෙමු. අන්නේ ගුණධම් වලින් දියුණු වෙන මානවකෙහි පළවෙනි ගුණාංගයේ විදියට සලකන්නේ කෘතවේදීත්වය කියන එක. අපි කළේ ගුණ සලකන බවට පත් වෙනට ඕන. එතනින් ආරම්භ වන අපේ ගුණධම් දානයෙන් තවත් ලක්ෂණ වෙන්නට ඕන. දානය ප්‍රැක්ටිස් කරන්නට ඕන. දානය පුරුදු කරන්නට ඕන. දන මිත්තානි ගන්ධතී කියලා සඳහන් කරනවා දන් දෙන කෙනා මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. ඒ නිසා මිතුරන් හිත දිනා ගන්න නම් දන් දෙන්න ඕන. හැබැයි දන් දෙල විතරක් බෑ. බාහිර ලෝකෙ මිතුරන් ජය ගන්න පුළුවන් දන් දීලා. හැබැයි අපි ළඟ මාසලේ කරන එක හිත දිනා ගන්න එහෙම බෑ. ළඟමයි හිත දිනා ගන්න නම් මොකද කරන්නට ඕන? ගෙදර ඉන්න ස්වාමි භාර්යාවන් හිත දිනා ගන්න ඕන නම් ධර්මාංග හිත දිනා ගන්නවා නම් අපි මොකද කරන්නට ඕන? සිල්වන්ත වෙන්නට ඕන. ඔබේ දරුවෝ ඔබට සලකන්නේ ඔබ දරුවන්ට සලකපු විදිහ නෙවෙයි. දරුවෝ අවධානය ඔබට ප්‍රත්‍යක්ෂ කරන්නේ සලකන්නේ ඔබේ සිල්වන්ත බව අනුව. ඔබේ කායික වාචික සංවරය ගැන දරුවෝ හොඳට බලන්නේ නැහැ. විශේෂයෙන් පංචශීල ආරක්ෂා කරන්න. මේක තමයි ජීවන්ත ඥාතීන් විතරක් නෙවෙයි මියගිය ඥාතීන්ගේ සිත දිනා ගන්න ක්‍රමය. පංචශීල ආරක්ෂා කරනවා නම් ඔබට නිවසේ යම්ගාන් ගරු කරනවා. ඔබ කවුරු එක කතා කරත් කොයි වෙලාවෙ නිවසින් පිටවෙලා ගියත් ඔබ ගැන අනිත්‍යයක් හිතන්නේ නැහැ. ඔබ පංචශීල රකින්න කියන බව දන්නවා. ඊටතර ඉදිරියට ගිහිල්ලා අපි ගුණාංග දින වෙනකොට අපි තවත් ගුණාංගයක් තමයි අවංක බව කියන එක දින වෙනට ඕන. එක සීලයක් වඩා දෙ ස්ථානය. කන්නෙමිට සූත්‍රයක දක්වන්නේ සක්කෝ උජෝජ සෝජෝජ. උජෝජ සෝජෝජ කියන ගුණයක් තියෙනවා. පින්වත්නි, සිල්වත් වුණා කියලා විතරක් මෙතෙන් දෙන්න බෑ. ඒක සිල්වන්ත බවට වඩා ගිය ස්ථානයක්. සිල්පදටි ඔක්කොම ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් කෙනෙක්. නමුත් ඇතැමෙන අවංක නැහැ. මේ අවංක භාවයට එන කියන එක සරල දෙයක් නෙවෙයි. ඒකට ලොකු උද්දැක්මක් තියෙනට ඕන, ප්‍රතිපත්තියක් තමයි තියෙනට ඕන ජීවිතේ. අනේ අවංක බවත් ඉක්මවල ගිහිල්ලා ඉහළම ගුණාංග විදිහට සලකන්නේ ප්‍රඥාව. ප්‍රඥාව ඔබේ පාසලේ විසාකා විද්‍යාලයේ තේමා පාඩේ මොකද්ද? මොකද තේමා පාඩේ? ඔව්, ඔබට මතකයි පඤ්ඤාය පරිසුජ්ජති, ප්‍රඥාවෙන් තමයි පිරිසුදු භාවය ඇති වෙන්නේ කියලා. By wisdom is one cleans කියන එක. By wisdom is one cleans. මේක තමයි ඔබේ පාසලේ තේමා පාඩේ. මේ තේමා පාඩේ කොහෙන්ද අරගත්තේ? මේ පාඩේ අරගෙන තියෙන්නේ ආනවක සූත්‍රයේ. ආරම්භ යක්ෂය බුදුජාන වහන්සේ අහනවා කතං සුපරිසුජ්ජති කියලා. How is one cleans කියලා. ඒකට දීපු උත්තරය තමයි by wisdom is one cleans කියලා. මෙන්න මේ ප්‍රඥාව ලබා ගන්න ආකාරය තමයි සම්පූර්ණයෙන්ම බුදුදහම තුළ සඳහන් කරන්නේ. ඒ නිසා ඔබේ පාසලට ඔබ සැබෑ සමුගම කරනවා නම් මේ තේමා පාඩේ ඔබ මැනින් හඳුනා ගන්න ඕන. ඒ තේමා පාඩේ සැබෑ අර්ථයක් දෙන්න පුළුවන්කම තියෙන ඔබ බුදුදහම දැනගත්තු පමණට. ඒ බුදුදහමේ ආශිර්වාදයෙන් සෙවණ ඔබට ලැබුණා. ඔබ පාසල ගිය ගමන් උදේ පංචශීලයේ සමාදන් වුණා. නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ආදී වශයෙන් ඔබ මුලදී පංචශීලයේ සමාදන් වෙලා පාසල වැඩසටහන ආරම්භ කරපු ඔබ පාසල නිමාවට පත් කරේ කොහොමද? අර චත්තමාන ගාතසනහන් කළා. යෝ වදතම් පවරෝ මං ජේසු සත්‍ය මුනි භගවන්තට කිච්චෝ මේ වගේ ආරගතෝ බලවිරිය සමන්ගී. මේ ගාථාට ගැටමිට ඔබ පාසලේ ඉන්න කාලේ තේරුම දැනගෙන හිටියද දන්නේ නැහැ. සමහර හිතන්නේ මේක ජේසුස් වහන්සේ ගැන කියන කවි ටිකක් කියලා. ඇතැමිට ඔබ පාසලේ නිමාවට පත් වෙන තුරුත් මේක තේරුම දැනගත්තද දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ අද වෙනතුරුත් දන්නවද දන්නේ නැහැ. පින්වතුනි, මේ ගාථාවලින් සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ, ධම්මරත්නයේ ගුණ, සංඝරත්නයේ ගුණ මේ සඳහන් කරන්නේ. ඇයි පාසල ආරම්භ කරන මොහොතේ පංචශීලයේ සමාදන් වෙලා බුද්ධ වන්දනා කරලා පාසල නිමාට පත් වෙන විට මේ චත්තමානක ගාථාවලින් නිමාට පත් වෙලා ඇයි? පාසලෙන් ලබන අධ්‍යාපනය ඔබට ලබා දෙන්නේ ඔබට රැකියාවක් කරන්න දැනුම විතරයි. ඔබේ බඩගිය කරක ගන්න, ඔබේ කෙසට සේවනක් ලබා දෙන්න ඔබට මුදලක් උපයන ක්‍රමය තමයි පාසලෙන් උගන්වන්නේ. නමුත් ඔබට පරලෝ සුගතිගාමි වෙන තරම් ආවදක් ඒ පාසල අධ්‍යාපනය ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට පරලෝ සුගතිගාමි වෙන මාර්ගය සතර කිසිදාක දුගතිගාමි නොවන විදියට නියම ඉන්සුරන්ස් එක ලබා දෙන්නේ මෙන්න මේ බුද්ධ ධර්ම සංගයෙන් තෙරුවන් සරණ යාමත් අර චත්තමාන පිට දස සඳහන් කළ අර කුඩා චත්තමාන කුමාරයා මේ යන ආසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ කුමාරයාට මේ ගාථා තුන උගන්වලා ඒ ගාථා තුන සජ්ජහනා කරපු කුමාරයා මිය ගිහිල්ලා දිවි ලෝකෙ ඉපදුනා. චත්තමානක දිවි ප්‍රත්‍යා විදියට අනත්තේ කුමාරයා සැප විඳින්නේ අර බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච මිත්‍තිසරණ සම්පත්තිය නිසා, ශ්‍රද්ධා සම්පත්තිය නිසා. අන්නේ ශ්‍රද්ධා සම්පත්තියෙන් ආරම්භ වෙච්ච අපේ පාසල දිවි ගමන ඊළම මට්ටමට පත් කර ගැනීම තමයි අපේ යුතුකම වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, අපි වඩාත්ම කීර්තියට පත් වෙන නම් අපි අධ්‍යාපනයේ, ක්‍රීඩාංශයේ, කලා කුසලතාවලින්, සංවිධාන ක්ෂේත්‍රයෙන්, ලෝක තාක්ෂණයේ, විද්‍යාඥයෙක් විදියට නොයෙක් විදියට ඉදිරියට යන ගමන ඊට නොදෙවෙන විදියට අපි අනිත් පැයට හිත දෙනා ගන්න දක්ෂ වෙන්නට ඕන. අපි ගැන කාලයකට පස්සේ යාළුවෙක් මුණගැහ වුණා. එයා අපි ගැන බලන දෙයක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් නම් බලන්නේ තව කොච්චර උපාධිය අරගෙන තියෙද, කොච්චර ඉන්නට කියාවක් කරනවද, මාසිකව කොච්චර විතර කඩියක් ගන්නවද, දැන් පාවිච්චි කරන වාහනේ මොකද්ද. මේ වගේ දේවල් තමයි සාමාන්‍ය කෙනෙක් බලන්නේ. නමුත් මේ නොතනින් ධර්මය දන්න කෙනෙක්, යාළුවෙක්, කාලයකට පස්සේ ඔබව හමුවනවා තින් ඔබ ගැන මොකද බලන්නේ? නුවණ තියෙන කෙනෙක් නම් බලන්නේ ඔබේ ලෝභකම අඩු වෙනාද වැඩි වෙනාද? ඔබ ඉස්සර කේන්ති කිහිපු විදිය දැන් වැඩිද අඩුද? ඔබ ඉස්සර මාන්නේ හිටියා නම් ඒ මාන්නේ දැන් අඩුද වැඩිද? ඔබ ඉස්සර යාළුවෙක් එක්ක ඉන්නකොට ඊර්ෂ්‍යාව අනිත් අය විභාගෙම පාස් වෙන ඊර්ෂ්‍යාවෙන් හිටියා නම් ඒක දැන් අඩුද වැඩිද? අවසාන වශයෙන් ඔබ ප්‍රඥාවෙන් සාකච්ඡායි පඤ්ඤා වේදිතවෝ කී විදිහට ඔබ ගැන දැන් ධර්මයෙන් සාකච්ඡා කරනවා. ඔබ ඉන්න තැන බලන්න. දෙන්නකින් මෙන්න මේක තමයි සැබෑ සම. අපේ ධර්මයේ දන්න විතරක් අපිව චෙක් කරන ආකාරය. ඔබ කොයි තරම් දුරට මේ චෙකක් එකට ලක්ුණාද දන්නේ නැහැ. ඔබට මොන ගහන ඔබේ නුවණ තියාගුවේ ඉතාම නිහඬව බලන්නේ මෙන්න මේ කරුණ වලින් ඔබ කොයි තරම් දුරට ඉදිරියට ආවද කියලා. ඒ අතරින් ප්‍රධාන දේ තමයි ඔබේ බාහිර හැතරීම විතරක් නෙවෙයි බලන්නේ. ඔබට හුඟක් දන් දෙන්න පුළුවන්. ඔබට හුඟක් සිල්වන් ඉන්න පුළුවන්. ඔබට අනිත් අයගේ දිනවල හුඟක් සතුට වෙලා ආශිර්වාද කරන්න පුළුවන් අනිත් අයට. හැබැයි ඒ සියලුම ගුණාංග වලට වඩා ඔබෙන් බලන්නේ ඔබත් එක සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන මොකටද? ඒ සාකච්ඡා කරන ඔබ ප්‍රඥාවෙන් උපතන් දෙන්නේ කියලා බලන්න. මෙන්න මේ ප්‍රඥාවෙන් තමයි මේ සාකච්ඡාවෙන් තමයි ඔබ ඉන්න තැන ඔබේ සාර්ථකත්වය බලන්නේ. අන්න ඒ තැනට යන ආකාරය ගැන අපි ටිකෙන් ටික ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි මේ සෝමන සූත්‍රයෙන් විශේෂයෙන්ම සෝමා මෙහෙය සඳහන් කළේ අර වසවර්ති මාර්ය සඳහන් කරනවා දෑඟුලේ නුවණ ඇඟිලි දෙකේ නුවණ තියෙන කාන්තාවක් ඉස්ත්‍රියක් විසින් කොහොමද මේ ලෝකේ ඉන්න ඍෂිවරු මුනිවරු විසින් ලබන කීර්තියක් තියෙනවා ඒ මුනිවරු විසින් පත්වන ඉහළ ස්ථානයක් තියෙනවා නම් ඒකෙන් රහත් භාවය ලෝකේ වැඩිපුරම සම්භාවනාවට ලක් වෙන්නේ පූජනීය උතුමන් රහතන් වහන්සේලා. ඒ රහත් භාවයේ පූජනීයත්වයෙන් ආධ්‍යාත්මික දිනුව කියන එක බොහෝ දෙනෙක් හිතන් හිටියේ ඒක කාන්තාවන්ට නෙවෙයි පිරිමිට ලැබෙන දෙයක් කියලා. ඒ පිරිමිට ලැබෙන උරුම මේ පූජනීයත්වය ඔබ වැනි කාන්තාවක් ලබන්නේ කොහොමද කියලයි මේ වසවර්ති මාර්යා මේ සෝමාමිහිණියගෙන් අහන්නේ. සෝමාමිහිණිය කියන්නේ ඉත්තිමාවෝ නෝකින් කෛරා චිත්තමි සුසමාහිතේ සිත මනාව පිහිටුවා ගත්තොත් ස්ත්‍රී භාවයේ කියන කිහි වැදගත් කමක් නැහැ. ඥානං විවර්තමානං කියේ සම්මා ධම්මං විපස්සතෝ. මේ ධර්මයේ මැනවි විපස්සනා කරනකොට ඥානෙ කියලා මට්ටමක් තියෙනකොට තමන් කාන්තාවක්ද පිරිමේද කියන කදාල වෙන්නේ. ඇයි ඒක හේතුව? ඒ ප්‍රඥාවෙන් ඉන්න පමණට තමා සතුටෙන් ඉන්නේ. හිතට එන රාග ද්වේෂ ආදී කෙලෙස් වලින් තමාට නිදහස් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ආධ්‍යාත්මික වශයෙන් මානසික සැනසීමක් ලැබෙන්නට පුළුවන්. එවැනි ජීවිතයකින් තමයි සැබෑ ස්මනිකටිය හවස සිද්ධ වෙන්නේ. ඒ වගේම තවත් වෙන සූත්‍රයක් තමයි වහිරා කියන සූත්‍රය. සංයුත්තනිකායෙම සඳහන් වෙනවා විශේෂ සූත්‍රයක් සංයුත්තනිකායේ බිකුලි සංයුත්තේ වහිරා කියන නාමය. මේ වහිරා මෙහි සඳහන් කරන්නේ සූත්‍රයේ සුවිශේෂ ගාථාවක් දක්වනවා. එහෙම දක්වන හේතුව තමයි මේ වහිරා මෙහියක් දිහටපත් කරන්න වසවර්ති මාර්ය දිනා ඇයි තනියම අන්දවාලේ ඉන්න වෙලාවෙදී ආවා. වජිරා කියන මේ මෙහෙණිය ඇවිල්ලා ඇගෙන් ප්‍රශ්නයක් කළා. මොකද්ද ඇගෙන් ප්‍රශ්න කළේ? ඇගෙන් අහනවා කොහොමද කවුරුන් විසින්ද මේ සත්‍යය නිර්මාණය කළේ? මේ සත්‍යය නිර්මාණය කළේ කොහේ ඉන්න කෙනෙක්ද? කොහොමද මේ සත්‍යය හටගන්නේ? කොහොමද මේ සත්‍යය නිරුද්ධ වෙන්නේ? සත්‍යය කියන සංකල්පය කොහොමද දුරු වෙන්නේ කියලා ඉතාම ගැඹුරු ප්‍රශ්නයක් ඇරුවා. පින්වතුනි වජිරා මෙහෙණිය මේ වෙලාවේ බුදුදහමේ සඳහන් වන සුවිශේෂ ගාථාවක් සඳහන් කළා. යතාය අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. ඔබ කාන්තාවක් නම් සැවැරසන ඒ කාන්තාවගේ අභිමානය මිනිස් ලෝක විතරක් නෙවෙයි. ඉහළම දිවි ලෝකේ දක්වා විහිදලා යන සුවිසාල කීර්තියක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ඉදී ගාථාවක් කාන්තා ලෝකයේ සිංහනාදයක් විදිහට සඳහන් කරවා ආකාරය. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. මේක තේරුම තමයි යම්සි ආකාරයක රතයක වාහනයක ඒ වාහනයක් සකස් වෙන්නේ වාහනේ කොටස් එකතුනහම. වාහනේ තියෙන ප්‍රෝධ ටික අනිත් අනිත් කොටස් ටික එකතුනහම අපි ඒකට වාහනයක් කියලා කියනවා. ඒ වගේම තමයි ඒවං කන්දේසු සන්තේසු හෝති සත්වෝ තෙරක් සම්මුති. මේ මනුෂ්‍යයන් කියන ජීවිතයක් පුද්ගලයන් මේ සකස් වෙන්නේ ස්කන්ධ පංචකයකින් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයන් එකතු වෙච්ච තැන හදන සම්මුතියක් තමයි සත්‍යය කියලා කියන්නේ. එහෙම නොමැතිව ස්ථිරවම ගමන් කරන ආත්මයන් සත්‍යයේ නිත්‍ය වශයෙන් පවතින දෙයක් නොවේ කියන එක මේ වජිරා සූත්‍රයෙන් සඳහන් කරන්නේ. එතකොට අපේ ජීවිතයේ සැකස්ම තමයි මේ සඳහන් කරන්නේ. පින්නතරි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කරන්නේ අපේ මනස ඉහළටම දියවන ක්‍රමය. ඒ මනස දියවෙච්ච පමණට අපේ හිතේ කුසලයේ දියුණු වෙනවා. ඒ කුසලයේ දියවෙච්ච පමණට අපේ හිත පිරිසිදු වෙනවා. ඒ හිත පිරිසිදු වෙච්ච පමණට මේ ශරීරයට එක දැනෙනවා. ශරීරයේ සුවිසාර පරිවර්තනයක් වෙනවා. අද විශ්වවිද්‍යාලවලින් විශේෂයෙන් ජීව විද්‍යාඥයන් ගැන සුවිසාර පරීක්ෂණ කරනවා. මනස දියුණු වෙනකොට විශේෂයෙන්ම සංඥාවල් හිතන විදිය දියුණු වෙනකොට මේ තමන්ගේ මුළු පද්ධතියම මේ සිස්ටම් එකම වෙනස් වෙන හැටි ගැන විවිධ පරීක්ෂණ කරනවා. නමුත් අපි බෞද්ධයන් විදිහට අපි හුඟක් වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ප්‍රඥාව දියුණු කරන්න ඉගෙනම ක්‍රමය මොකක්ද කියලා. බටහිර විද්‍යාඥයන් සඳහන් කරනවා මනස දියුණු වෙනකොටයි මේ තමන්ගේ ශරීරය සිතත් මේ දෙකම දියුණු වෙන්නේ කියලා. නමුත් ඔවුන්ට පැහැදිලි වැඩ පිළිවෙලක් ඒකට නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව මේ වැඩ පිළිවෙල දේශනා කරනවා. එක පැත්තකින් ලෞකික මට්ටමෙන් විතරම දියුණු වෙන කොහොමද? අනිත් පැත්තෙන් ලෝකෝත්තර වශයෙන් දියුණු වෙන කොහොමද කියලා මාර්ගය ප්‍රකාශ කරනවා. ලෞකික මට්ටමෙන් දියුණු වෙන ඉහළම ක්‍රමය තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. සීල සත්‍යෝ සෝමත්‍යත්වා කියලා හැකි තාක් වාර ගණක් සිතන දවසට. මෙහෙම සිතන පමණට තමයි ජීවිතයේ සුවිසාල සාර්ථකත්වයක් ආධ්‍යාත්මික දියුණුවක් වෙනවා විතරක් නෙවෙයි. තමන්ට අතීත අකුසල කර්ම විපාක විදියට යන කර්ම තියෙනවා නම් ඒව යටපත් කරන්න තියෙන ඉහළම ක්‍රමය තමයි මෛත්‍රී භාවනාව. ඒ වගේම තමන්ගේ කුසලිය පෝෂණය කරගන්න තියෙන ඉහළම ක්‍රමවේදයක් ඉහළම ටෙක්නික් එකක් මෛත්‍රී භාවනාව වැඩි වීම. මියගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන් තියෙන ඉහළම ක්‍රමයක් මෛත්‍රී භාවනාව. කාමච්ඡන්ද ආදී පංච නීවරණ දුරු කරන් තියෙන ඉහළම ක්‍රමවේදයක් මෛත්‍රී භාවනාව. මනස ලෝකය බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමයක් මෛත්‍රී භාවනාව. මෛත්‍රී වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ ඔහු ළඟ කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ සතර බ්‍රහ්ම විහරණය වැඩෙනවා. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මී ජීවත් වෙන වගේ මේ තැනැත්තා සාර්ථකව මේ මිනිස් ලොව බමලවක් කරගන්නවා. ඔහුට බාහිර ලෝකයේ භෞතික දේවල් වලින් විසාන බලපෑමක් කරන්න බෑ. භෞතික බඩු මොට වෙනස් වුණා කියලාවත්, ඒ වගේම තමන්ගේ ශරීරය වෙනස් වුණා කියලාවත්, බේපත් වුණා කියලාවත්, ශරීරයට ලෙඩක් වුණා කියලාවත්, ළඟම ඥාතීන් තමන්ට අහිමි වුණා කියලාවත්, ඈ කිසිම දෙයකින් ඔහු කිසිම දෙයකින් දුකටපත් වෙන්නේ නැහැ. ඇයි ඒක හේතුව? ඔහු ඊට වඩා ඉහළ මට්ටමේ ආධ්‍යාත්මික දියුණුවක් ස්පර්ශ කරමින් ඉන්නේ. ඒකෙන් කියන්නේ අර පරිහාදේවල යුතුයකම් ටික අපි කරන්නේ නැහැ කියලා. ධර්මංගයේ යුතුයකම්, සාමි බහරයාගේ යුතුයකම්, අම්මල තාත්තලට කරන දේ උපස්ථානය මේව කරන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒවත් හොඳට කරනවා. නමුත් ඒ දේ කරලා නෙවෙයි ඔහු අන්තිම සතුට බලාපොරොත්තු වෙන්නේ. දරුවන්ට හොඳ උගන්වනවා. නමුත් දරුවන්ගේ ජීවිතය බලාපොරොත්තු වෙන්නේ මේක කරන්නේ. අම්මට තාත්තට සලකනවා. ඒකෙන් ජීවිතය බලාපොරොත්තු වෙන්නේ මේක කරන්නේ. පන්සල් වලට උදව් උපකාර කරනවා. දාන ආදී පින්දහම් කරනවා. හැබැයි ඒකෙන් තමයි මාන්නයටපත් වෙන්න, ඉස්මතු වෙන්න කියලා හිතාගෙන නෙමෙයි පින්කම් කරන්නේ. ඒව කරන්නේ කමන්ට මේ ආධ්‍යාත්මික ගමනට නිරෝගී බව ලබන්න, දිගාසික සම්පත්තිය ලබන්න, කල්‍යාණ මිත්‍රත්වය ලබන්න. මෙන්න මේ දේවල් සඳහා මේ දේ ඔහු කරන්නේ. ඔහුට ඊට වඩා ලොකු ආධ්‍යාත්මික ඉලක්කයක් තියෙනවා. පොඩි ස්පිරිටුවල් ගෝල් එකක් තියෙනවා. සාමාන්‍ය අයත් මැද ඔහු වේල කාල කරමින් හිටියත් ඔහු ඉන්නේ වෙනම ලෝකයක. ඔහුගේ ආධ්‍යාත්මික ලෝකෙ වෙනම මට්ටමේ ඉන්නේ. ඔහු දෙවියන් බ්‍රහ්මයන් වගේ ඉන්නේ. තවත් ඉදිරියට ගියොත් ඔහු මඟඵලලාභී උතුමන් ආශ්‍රය කරමින් ඉන්නේ. විසාකාව, බන්දුල මාලිකාව, නන්ද මාතාව, කුජුතරාව, කේමාව, උප්පලවන්නාව, මෙය තමයි ඔහුගේ ආධ්‍යාත්මික ලෝකයේ මිතුරු මිතුරියන් බවට පත් වෙන්නේ. මෙන්න මේ මට්ටමට සිත ටිකෙන් ටික දියුණු කරගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා එක පැත්තකින් මෛත්‍රිය දිනන වෙලාවේ අපේ ආධ්‍යාත්මික දියුණුවේ එක ප්‍රධාන ස්තම්භයක් තමයි, ප්‍රධාන පිළයකක් තමයි මෛත්‍රී වහන කියලා කියන්නේ. අනිත් පිළයක තමයි, අනිත් ස්තම්භය තමයි සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. පින්නතුන් මේ ටෙක්නික් දෙකම තමයි අද. මේ ක්‍රමවේද දෙකම තමයි අද ලෝකයේ මනෝවිද්‍යාඥයන් කවුන්සලර්ස්ලා, සයිකියාට්‍රිස්ලා, සයිකොලොජිස්ට්ලා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් සඳහා සඳහන් කරන ප්‍රධාන ටෙක්නික්ස් දෙකක් මේ දෙකම තමයි පිළිතුරු. මානසික ආතතිය දුරු කරගන්න නම් කළ යුතු ප්‍රධානතම අංශ දෙක තමයි එක පැත්තකින් මෛත්‍රී භාවන වඩන්න. අපට හිතට වේදනාව, අසහනය, සිතට කීඩාව ගෙන දෙන ප්‍රධානතම කාරණය තමයි අනිත් කෙනෙක්ගේ වැරදි අඩුපාඩු ගන්න දැක්කාම හිතේ ඇතිවන කලකිරීම, හිතේ විරසක බව, අමනාපය. මෙන්න මේ කලකිරීමේ ප්‍රධාන ක්‍රමවේදයේ විදිහට මෛත්‍රී භාවන සඳහන් කරන්නේ. අනිත් පැත්තෙන් අපට මානසික ආතතිය ඇති වෙන්නේ නිතරම අපි අතීත අරමුණ කියන්නේ නැත්නම් අනාගතයේ ඉදිරියට එන්න තියෙන කාරණයක් ගැන අපි හිතේ ඉන්නේ. අන්නේ අතීතයට සහ අනාගතයට දුවන හිත හැකිතාක් දුරට වර්තමානයේ තුල පවත්වා ගැනීමයි සතිමත් බව කියලා කියන්නේ. කෙටියෙන් කියනවා නම් ශරීරය පිළිබඳවත් හිත පිළිබඳවත් නිතර අවධානයෙන් ඉන්න. මේ ශරීරය දැන් තියෙන්නේ කොහොමද කියලා ශරීරය ගැන හොඳ අවධානයෙන් ඉන්න. ශරීරය ගැන විතරක් නෙවෙයි හිත ගැනත් අවධානයෙන් ඉන්න. මේ මොහොතේ අපි නිතරම බාහිර රූපයට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නේ නේද? මේ මොහොතේ බාහිරින් එන ශබ්ද මොකද කියලා අපි අවධානය යොමු. නමුත් මේ සතිමත් බව කියලා කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ මොකද්ද? මේ මොහොතේ ඇසෙන් රූප දකිනකොට, කනට ශබ්ද ඇහෙනකොට තමන්ගේ හිතට වෙන්නේ මොකද්ද කියන එක බැලීම. මේක තමයි ඉන්සයිඩ් මෙඩිටේෂන් කියලා කියන්නේ. ලෝකයන්ෙන් තමයි ඔක්කොම අවුට්සයිඩ් එක පැත්තේ බලනකොට බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ ඉන්සයිඩ් එක බලන එක වෙනවා. ඒක තමයි විපස්සනා කියලා කියන්නේ. මේ වෙනාවේ බලන තමන්ගේ හිතේ තියෙන ලෝභයක්ද නැත්නම් පරිත්‍යාග සීලයේ සිටෙවිලන්ද, මේ මොහොතේ කෙනෙක් ගැන අමනාපයක්ද, මෛත්‍රියක්ද, මේ මොහොතේ කෙනෙක්ගේ දීර්වාණ ගැන සතුටක්ද, නැත්නම් කෙනෙක්ගේ දීර්වාණ ගැන ඊර්ෂ්‍යාවක්ද, මේ මොහොතේ තමන් ඉස්මතු වෙන මාන්නයක්ද තියෙන්නේ, මේ වෙලාවේ සමානත්මතාවයේද? එහෙම ගිහිල්ලා අවස්ථාවකට බලන්න ඕන මේ මොහොතේ තමයි ඉන්නේ මෝහෙන්ද ප්‍රඥාවෙන්ද කියලා. සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පදානාති වේත මෝහං වාචිත්තං වේත මෝහං චිත්තං පදානාති. මේ වෙලාවේ තමයි ඉන්නේ මෝහෙන්ද ප්‍රඥාවෙන්ද කියලා බලන එක. වෙනත් විදියකින් කියනවා නම් අර පඤ්ඤාය පරිසුජිතයේ කියන විදියට ඔබේ පාසලේ තේමා පාඩේ අනුමත ඉන්නේ නැද්ද කියලා බලන්න. ඕක තමයි ඔබ ජීවිත කාලෙම බැලිය යුතු දේ. ප්‍රඥාවෙන් ඔබේ සිත පිරිසිදු වෙනවද? මෝහයෙන් ඔබේ සිත අපිරිසිදු වෙලාද තියෙන්නේ කියලා හොඳට අවධානය දෙන්න. පින්නතුනි, මෙන්න මෙතෙන්දි තමයි අපට බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවශ්‍ය වෙන්නේ. බෞද්ධනානේ අපි නොයෙකුත් දේශනාවට අනුකම්පාව දීම කරනවා. එදිනෙදා කටයුතු කරගන්නේ කොහොමද? ගෙදර ජීවිතේ කොහොමද සාර්ථකව ගත කරන්නේ? සමාජයේ කොහොමද සාර්ථකව ඉන්නේ? දරුවන්ට කොහොමද උගන්වන්නේ? ගෙදර තියෙන ගැටලු ටික දරුවන් හිම මද්දර වලට ඇඳගෙන නම් ඒ වගේ දෙයක් ගන්න කොහොමද? මෙන්න මේක තමයි බොහෝ විට ධර්මයේ බලාපොරොත්තු වෙන්නේ. මේව ගැන ධර්මයේ තුල සඳහන් කරනවා පින්නතුනි. නමුත් බුදුදහමේ මූලික වශයෙන් සඳහන් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන මේ වගේ සරල දෙයක් කියලා නෙවෙයි. මේ වගේ දේවල් පිළිබඳව අනුශාසනා දේශන ඔබට ඉන්ටර්නෙට් එකේ ගියාම ඕනම තරම් අහගන්න පුළුවන්. අපි 아무තේ කියන දෙයක් නැහැ. නමුත් ඔබ පන්සලකට යන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරන්නේ ඔබ දුරගෙන ඉඳලා කාලයක් යට කළා මේ බිම වාඩි වෙලා ඉතාම නිහතමානීව අනතිමානීව ඔබ දේශමන් යොමු කරන්නේ කුමක් සඳහාද? ලෝකයේ අතිශය කලාතුරකින් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන මෙන්න මේ ප්‍රඥාවෙන් සිත පිරිසුදු කරන ක්‍රමය ගැන සඳහන් කරනවා. එතකොට බලන්න පින්නතුන් අපේ ජීවිතයට ඇත්තටම මොකද වෙන්නේ කියන කාරණේ. අපේ ජීවිතේටම සැබෑකම සිද්ධ වෙන දේවල් විදිහට ලෝක විද්‍යාඥයන් හොයාගෙන කියලා තියෙනවා. යම්කිසි දුර ප්‍රමාණයක් වොන් ගිහිල්ලා තියෙනවා හොයාගෙන. වොන් හොයාගෙන ගිහිල්ලා තියෙන මේ භෞතික දේවල් බිඳ බිඳ භෞතික දේවල් බෙද බෙද තනෝ ගිහිල්ලා තියෙනවා. වොන් අවසානට නැවතුනේ පරමාණු ළඟ ඇටම් එක ළඟ. ඒ ඇටම් එකක් බෙදලා ඒක සංකේත විශේෂයක්, ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන සංකේත විශේෂයක්. ඒක ඕනෑම කෙනෙකුට විද්‍යාකාරයක් තුළ සමාන අත්හදා බලන්න පුළුවන්, පරීක්ෂණ කරන්න පුළුවන්, එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් දෙයක් විදිහටයි ඕක හඳුනාගෙන තියෙන්නේ. බුදුදහමෙත් මේ පිළිබඳව රූපකලාප විග්‍රහයේ කිසියම් ප්‍රමාණයක් දක්වනවා. නමුත් වෙනතුනි බුදුදහම කියන්නේ මෙතෙන්ට විතරක් සීමාවක් දාහක් නෙවෙයි. බොහෝ දෙනෙක් හිතන්නේ ඉන්නේ මේ විද්‍යාඥයන් හැටන්නට බැලලා අර ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ශක්ති විශේෂයන් කියනවනම් එය හැම මොහොතේම වෙනස් වෙන ශක්තිය කියනවා නම් අනේ කොච්චර හොඳ දැන් බුදුදහම දැන් සනාථ වුණා අපිට කොච්චර අභිමානයක්ද බුදුහාමුදුරුවෝ මේක තමයි කියලා තියෙන කියලා අපි මුගා ආඩම්බරයට පත් වෙනවානේ. තේනතුනි මෙතන ඉන්නේ මේ බුදුදහමේ අනාවරණය තේරුම් ගන්න. මේකේ තාමසක් දැන් බුදුදහමේ. මේකයි කියන්නේ සම්මුති සත්‍යයට. මේක පරමාර්ථ සත්‍යයට යන දෙයක් නෙවෙයි. මේක විද්‍යාඥයෙකුට අවුරුදු 20ක් 25ක් පරීක්ෂණ කරලා හොයාගන්න පුළුවන් දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ රිසර්ච් එක, එක්ස්පෙරිමන්ට් එක, සාරාංශික කල්පලාක්ෂයක පරීක්ෂණය අතද බැරිම. ඒක මේ පරීක්ෂණ වගේ නෙවෙයි. ඒක පුබ්බේ අනුසුතිය සදානියසෝ කියලා සඳහන් කරපු දෙයක්. පෙර නොයසුදිරෝ දහම. උන්වහන්සේ පහළ වෙන්න මේ ලෝකයේ කිසිම කෙනෙකුට මේ මිනිස් ලෝකයේ කිසිම කෙනෙක් ප්‍රත්‍යක්ෂ නොකරපු දහම. එමකද දහම. ඒ දහම තමයි මේ බාහිර රූපයේ තියෙන මේ ඇටම් එක මේ පරමාණුව කියන එක නිර්මාණය වෙන්නේ ඒ ඒ මොහොතට ඒ ඒ පුද්ගලයාගේ මනසට සාපේක්ෂව. එක එක පුද්ගලයාගේ මනසට සාපේක්ෂව විතරක් නෙවෙයි. එකම පුද්ගලයා ගත්තත් එකම පුද්ගලයාට මොහොතින් මොහොත මේ දකින අත්දැකීම වෙනස් වෙනවා. එක්කෙනෙක් දකින ලෝකය නෙවෙයි වෙනත් කෙනෙක් දකින්නේ. එකම කෙනා දකින ලෝකයක් නෙවෙයි ඊළඟ මොහොතේ කෙනෙක් අත් දෙන්නේ. මනසේ ස්වභාවයක අනුව බාහිර රූපය සම්පූර්ණ වෙනස් වෙනවා. අද ඔබට පේන්නේ මෙතන මිනිස්යන් ටිකක් ඉන්නවා. ලස්සන පරිසරයක් තියෙන තුරු ඔබේ ඇසට දැන් පේන්නේ. කර්මයේ කිසියම් දෙයක සමාන නිසා ඔබට මේක ඇත්ත වගේ පේනවා. නමුත් වෙනතුනි කර්ම චක්‍රයෙන් ඔබේ මනස වෙනස් වුණොත් ඒ මනස අනුව මේ ඇස වෙනස් වෙනවා. ඇස වෙනස් වෙච්ච ගමන් මේ පේන රූප ටික වෙනස් වෙනවා සම්පූර්ණයෙන්. මේට වඩා සත්‍යම් ප්‍රමාණයක් මේ වටා පිට ඔබට පේනවා. එතකොට මේ පේන්නේ යමක් Tamanට පේනවා නම් ඒක පේන්නේ ඒ පේන සත්‍යයේ ස්වභාවය නෙවෙයි. ඒක Tamanගේ ඇස විසින් නිර්මාණය කළ දෙන ලෝකයේ පේන්නේ. ඔබ ඈත අහසට දැස බලනකොට ඔබට ග්‍රහ තාරකාවක් කියලා පේනවා. හැබැයි ඔබ දුරේක්ෂණ දාල බැලුවොත් ඔබට පේනවා ඒක තාරකාවක් නෙවෙයි. ඒක ගැලැක්සියක් කියලා. එතකොට මුලින්ම හිතුවේ ඔබ ඒක ස්ථාය ගන්න කියලා. ඒක තාරකාවක් කියලා හිතුවේ. නමුත් පස්සේ බලනකොට දුරේක්ෂයෙන් මේක තාරකාවක් නෙවෙයි මේක ගැලැක්සියක්. මේක මන් දකින්න කියලා පේනවා. එතකොට ඔබ දැක්කේ බාහිර තියෙන දේද? ඔබ දැක්කේ බාහිර තියෙන දේ නෙවෙයි. ඔබ දැක්කේ ඒ කාටියට ඒ ඇසට ඇසේ ශක්තිය කාටියේ ඒ ශක්තිය අනුව පෙනෙන දේ ව්‍යාකරණය ඔබ දැක්කේ. ඒ දුරේක්ෂය වගේ තමයි ඔබට දැන් මේ ළඟල දීපු ඇස. ඔයි කර්මෙන් ළඟල දීපු ඇස අද ඔබට පේන විදියයි. ඔක පොඩ්ඩක් හරි වෙනස් නොවදී මේ බාහිර ලෝකෙම වෙනස් වෙනවා. මෙන්න මේ යථාර්ථය ගැන ගමනෙහි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා සැබෑවටම අපේ ජීවිතේ මොකද වෙන්නේ කියලා. අපි යමක් ගැන හිතනවා නම් ඒ හිතන හැම අවස්ථාවකදීම අපි යමක් ගැන හිතන්නේ රූපයක් එක්ක. ඔබ ඕනෑම දෙයක් ජීවිතේ කල්පනා කරලා බලන සිද්ධ වෙච්ච දේවල්. කුඩා කාලේ ඔබ ඉපදිච්ච ගෙදර ඉඳන් කුඩා කාලේ හිටිය ගෙදර ඉඳන් ඔබ හිටිය ගමන පාසල් ස්ථානේ විශ්වවිද්‍යාලේ ඇසුරු කරපු යාළුවන් ගමන් බිමන් ගිය වාහනේ රැකී රක්ෂා කරපු ස්ථාන ඔබට හිටිය ඥාති මේ දෙයක් ගැන ඔබ කල්පනා කරලා බලන්න. ඒ කල්පනා කරලා බලනකොට ඔබට ඒ රූපේ මේ වෙනාවේ මනසේ නිර්මාණය වෙනවා. මනසේ නිර්මාණය වෙන විතරක් නෙවෙයි නතුනේ. ඒක මනසේ නිර්මාණය වෙන විට අපට හිතෙන්නේ ඒ රූපය ඒ විදිහටම ලෝකේ තියෙනවායි කියලා. ඒ සංස්කෘතිය ඒ විදිහටම තියෙනවා කියන හැඟීම තමයි අපේ තියෙන්නේ. නමුත් වෙනත් නැත්තකම අපි යම ගැන හිතනකොට ඒ අතීතයේ දේ විතරක් නෙවෙයි. ඔබ මේ මොහොතේ ඇසට දැකෙන රූපයක් තියෙනවා නම් මේ මොහොතේ ඔබට කනට ඇසෙන ශබ්දයක් තියෙනවා නම් ඒ දේවල් ඔබ වර්තමාන දේ නෙවෙයි දකින්නේ. ඒක ඉතාම වේගවත්. අපි යමක් ඇසෙන් හඳුනා ගන්නකොට ඒකේ අවස්ථා ගානක් පසු කළ ගිහිල්ලා ඇසෙන් රූපයක් දකිනකොට ඇස නිර්මාණය වෙනවා. ඒ මොහොතට ඇසට සාපේක්ෂව රූපය නිර්මාණය වෙනවා. චක්කු විඥානය, චක්කු සම්පස්සේ, ඒ වගේම මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව කියලා මෙන්න මේ අතීත කර්ම විපාක විදිහට අවස්ථා ගානක් හට ගන්නවා. ඒ සියල්ලක්ම නිරුද්ධුනාට පස්සේ මනසෙන් මනායතනෙන් අර නිරුද්ධ වෙච්ච අධ්‍යක්ෂයෙන් පිළිබඳව සංඥා වේදනා දෙකක් විදියට ඒක මෙනෙහි කරනකොටයි අප යමක් තේරුම් ගන්නෙ. නමුත් අපි ඒක තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න මුල් වෙච්ච රූපය එතනම නිරුද්ධ වෙලා අවසන්. ඒ රූපේ දැකපු ඇසත් නිරුද්ධ වෙලා ඒ වෙලාවේ හටගත්තු චක්කු විඥානයත් නිරුද්ධ වෙලා චක්කු සංපස්සයත් නිරුද්ධ වෙලා ඊට පස්සේ මනෝ ධාතුවක් හට ගන්නවා. ඒකත් නිරුද්ධ වෙලා ඊට පස්සේ මනෝ විඥාන ධාතුව කියන අවස්ථාවක් තියෙනවා. ඒකත් හටගෙන ඒකත් නිරුද්ධ වෙලා අපි මේ හඳුනාගන්නේ මොකද්ද? අපේම මනසනේ. තින්නතනේ. එහෙනම් ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ තමන්ට කුමන හෝ දෙයක් ගැන හිතනකොට ඔබ දක්ෂ නොවෙමින් ඒකේන රූපේ මේ මොහොතේ පොඩ්ඩක්වත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මම දැන් මේ ඒක හඳුනාගන්නේ මගේම මනසෙන් මනෝ විඥාන ධාතුව විදිහට මේක හඳුනාගන්නේ කියලා දකින්නට හිතන්නට දස්ස වෙනට මෙන්න මේක ජීවිතයේ එක තත්ත්වයක් හරි හිතලා කියන්න මේකයි අපේ ජීවිතයට ඇත්තටම වෙන්නේ කියලා. අන්නේ දැකපු දේ ඔබ තවත් දිනු කරගන්න කැමති නම් ඒක ඔබ සම්පූර්ණ ජීවිත අධ්‍යයනයම බවට පත් කරගන්න නම් ඒකට වැඩි පිළිගැනක් තියෙනවා. දැන් මේ අහර දැනගත්තු එක හරියට විදුලියක් හිටු වගේ අකුණක් ගැහුවා වගේ ඉතාම ඉක්මනට හටගෙන නිරුද්ධ වෙලා යනවා. මේ සාරාම පිටට ගිය ගමන් කොහොමද තමත වෙනවා? ඇතැමිට කෑම බීම දැක්කහම ඉක්මනට මතක වෙනවා මේක. පින්නතනේ අන්න ඒ දේ දිගින් දිගටම අඛණ්ඩව පවත්වා ගැනීම තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ, සතිපට්ඨාන කියලා කියන්නේ. එතකොට කෙනෙක් අහනවා මේක දැක්කම කොහොමද දුක නිදහස් වෙන්නේ කියලා. පින්නොතිනේ මේක සුතමේ ඥාන විදියට මුලදී අසා දැනගන්නට ඕන. මෙන්න මේක ඇත්තක් කියලා සද්ධාති තථාගතස්ස බෝධි කියන්නේ මේකයි. ශ්‍රද්ධාව කියන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා කියන්නේ මේකයි. අපේ ජීවිතේට ඇත්තටම සිද්ධ වෙන්නේ මේකයි කියලා තේරුම් ගන්න එක. හැබැයි එහෙම වුණාට රූපයක් නැහැ කියලා බුදුදහම කියන්නේ. රූපයක් තියෙනවා. ඒ මොහොතේ නිර්මාණය රූපයක් මේ තියෙන ඔබ මේ දකින රූපය. ඔබ ඊටාම කුසල් කරලා පින් කරලා ලැබෙන රූපයක් මේ මොහොතේ ඔබට තියෙනවා. හැබැයි ඒක පේනකොට අර මුල් තත්ත්වය නෙවෙයි ඔබ අඳකින්නේ. අපි නිතරම යොදාගන්න උදාහරණයක්. අපි වාහනයක යනකොට, වාහනේ drive කරනකොට අපි නිතරම වාහනේ ඉදිරි පිට බලමින් drive කරන්නේ. අපි නිතරම හිතන්නේ මොකද්ද? අපි ඉන්නේ අර ඇස් දෙක පේන ස්ථානයේ කියලා. ඇත්තටම අපි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ රෝදහතර උඩ ඉන්නේ. අපි කවදාහත් නිතර තියෙන රෝදහතර උඩ ඉන්නේ කියලා. මේ වගේ සරල දෙයක්වත් අපිට හිතේ තියනවද ජීවිතේ? අපි ඇවිදගෙන යනකොට රාත්‍රියේ කාලේ විදුලි කන්දමක් දැල්වාගෙන එළියන් ගහගෙන යනකොට රාත්‍රියේ කාලේ අපි ඉස්සරහට ටෝච් එක ගහගෙන යන්නේ. අපි එකපාරම බය වෙනවා සතෙක් එහෙම දැක්කොත්. ඇයි බය වෙන්නේ අපි? ඇයි අපි සතෙක් දැක්කම බය වෙන්නේ? අපි හිතන්නේ ඒ ටෝච් එළියට ආයේ තමන් ඉන්නේ කියලා. මේක තමයි යථාර්ථයේ පේනතුනේ. ඔබ කියන්නේ ඒ සර්පෙකින් ද බය වුනේ කියලා. සර්පෙකින් ද බය වෙනවා නම් රහතන් වහන්සේත් බය වෙනවා. රහතන් වහන්සේ බය නොවන්න අපි බය වෙන්න හේතුව මොකද්ද? අපි හිතන්නේ ටෝච් එකේ එළිය තියෙන තැනේ තමයි ඉන්නේ කියලා. ඒක එකපාර ගැස්සෙන්නේ. හැබැයි ඔබ ඊටාම සිහියෙන් ගියොත් ඒ ටෝච් එක ගහගෙන හොඳ අවධානයෙන් තමා පිටපස්සේ ඉන්නවා කියන හැඟීමෙන් ගියොත් ඊටාම ධර්ම සත්‍යයේ ඉදිරියේ ටෝච් එකට දකින්නත් පුළුවන්. ඔබ බය වෙනවද? ඉදාට බය වෙන්නේ නැහැ. ඔබ දන්නවා පිටපස්සේ ඉන්න හැඳේ සිහිය යන්නේ. අපි අර කලබලෙන් අසිහියෙන් වේගවත් යන නිසා තමයි අපි නිතර විසහා ඉන්නවා කියලා හිතන්නේ. දෙන්න දෙන්න හැම කෙනෙකුට බය දෙන්න පුළුවන්. එහෙනම් විසහා නිසා බය වෙන්නේ නැහැ. හැබැයි කකුල් දෙකෙන් හිටියොත් බය වෙයි කියලා. දෙන්න දෙන්න ඔබ හිතනවාද රහතන් වහන්සේ කෙනෙක් සර්පේ කකුල් දෙකෙන් හිටියොත් බය වෙනවා කියලා? ඒත් බය වෙන්නේ නැහැ දෙන්න දෙන්න. කෙනෙකුට හිතන්න පුළුවන් සර්පේ ඇඟට වැටුනොත් බය වෙයි කියලා. පින්නද රහතන් වහන්සේ සර්පයේ තිකම් දරන සර්පයේ ඇඟට වැටුණත් බය වෙන්නේ නැහැ. හැබැයි සර්පයේ කිනවන මාගේ අරගෙන යනවා. සර්ප ඇඟේ දාගන්නේ නැත් නේ. හැබැයි සර්පයට බය වෙන්නේ නැහැ. ඇඟට වැටුණත් බය වෙන්නේ නැහැ. ඇයි බය නොවෙන හේතුව? රහතන් වහන්සේ දන්නෝ මේ ඇඟට ස්පර්ශ වෙලා ඒක හඳුනා ගන්නකොට හඳුනාගන්නේ කාය විඥානේ නෙවෙයි. බොඩි කන්ෂස්නස් එකෙන් නෙවෙයි හඳුනාගන්නේ මයින්ඩ් කන්ෂස්නස් එකෙන් කියලා දන්නවා. ඒ තරම් වේගෙන් හිත ක්‍රියාත්මක වෙනවා. අපට ඒ තරම් වේගෙන් අපේ මනස අපි දිනු කර නැහැ. ඊටාම වේගෙන් යන වාහනයක් තියෙනවා නම් ඒ වේගෙන් යන වාහනයට යන කෙනෙකුට ඔබ දෙයක් දෙන්න නම් මොකද කරන්නේ? ඒ වාහනයේ වේගයෙන් ඔබ තව වාහනයකින් ඒ පැත්තටම යනවා. ඒ වාහනේ වේගයට ඔබ සමතරවතින් ඔබට ඒ වාහනය යන කෙනාට දෙයක් දෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඔබ කෝච්චි දෙකක් වගේ යනවා නම් දෙයක ඔබට කෝච්චි දෙකෙන් දෙන්න මාරු වෙනුණත් පුළුවන් සමාන වේගෙන් ගියොත්. සමහර රටවල කෝච්චි යනකොට කෝච්චි නවත්තන්නේ නැහැ. මගේ ඊටම ප්ලැට්ෆෝම් එක යනවා වේගෙන් වාහනයක් වගේ. ඇවිල්ලා ඒ කෝච්චි දෙකට සම්බන්ධ වෙලා වාහනය බහිනවා. ස්ටේෂන් ළඟදී ප්ලැට්ෆෝම් එක නවතින කෝච්චි දෙකට යනවා. පින්නතුනි මෙන්න මේ අර කෝච්චි යන වේගයට ප්ලැට්ෆෝම් එක ගිය වගේ අපිත් මේ ඇසට දකින්න වේගයෙන්ම මනස දිනු කරන ක්‍රමය තමයි සමත විදර්ශනා කියලා කියන්නේ. නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. ඒක ප්‍රැක්ටිස් කරන්න වැඩි පිළිවෙල තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. එතකොට මුලදී මේක අපි ටිකක් පරක් වෙනවා. හුඟක් කර කිල්ල තමයි තේරෙන්නේ අපිට. නමුත් මේක ටිකෙන් ටික වේගය අඩු කරනවා. අඩු කරලා මාර්ග බල නොලැබුවත් යම්කිසි කෙනෙක් මේ ස්ථාවරයට ටිකෙන් ටික යන ගමන් මාර්ගය ඉන්ද්‍රිය මහානා කියලා සූත්‍රය විස්තර කරනවා. ඊටාම ලක්ෂණ විග්‍රහයක් එනවා. ඇසට රූපයන් දකිනකොට ඒ රූපයේ පිළවෙල ප්‍රිය බව අප්‍රිය බව ඇති වෙනවා නම් ඒක ඇති වෙන්නේ රූපේ නිසා නෙවෙයි. අපට හිතෙන්නේ ඇහැට රූපයන් දකිනකොට ලක්ෂණ රූපයන් නම් සතුට වෙනවා. කැත රූපයක් නම් දුකටපත් වෙනවනේ. අපට හිතෙන්නේ මේ රූපේ නිසා සැප දුක එන්නේ කියලා නේද? ඔබේ දරුවා දකිනකොට කොහොමද සන්තෝෂයි? දරුවා හොඳට ලස්සනට ලොකු වෙලා ඉනවනම් සන්තෝෂ වෙනවනේ. ඔබ හිතන්නේ දරුවා ලොකු වෙච්ච නිසා සන්තෝෂයාවේ කියලා. ඔබ හිතන්නේ දරුවගේ රූපයෙන් සන්තෝෂයාවේ කියලා. බලන්න ඒ සන්තෝෂය අල්ලපු ගෙදර කෙනෙක්ට තියෙනවද? ඒ රූපයෙන් නම් සතුට එන්නේ ඔබට එන සතුටම අල්ලපු ගෙදර කෙනා දකිනකොට ඒ දරුවාගෙන් ඇති වෙන්නට ඕන. ඔබේ දරුවා විභාගයක් අසමත් වෙනකොට ඔබට ලොකු දුකක්. ඔබ හිතනවා මේ දරුවා නිසා මේ දුක ආවේ. දරුවටත් කියනවා මට මේ දුක් දෙන්න එපා විභාග ෆේලලා කියලා නේ. මෙච්චර විනා කරු මට දුක් දෙන්න එපා කියලා කියනවා නේ. ඔබ හිතනවා දරුවා නිසා දුක ආවේ කියලා. තේනද ඔබ විභාගේ සාර්ථකනාම අල්ලපු ගෙදර කට්ටියට දුකයිද? ඔබේ දරුවා විභාගයක් අසමත් වුණාම අල්ලපු ගෙදර ඒ දරුවගේ වයස කෙනෙක් කියනවා නම් අමල තාත්තලා දුක වෙනවද? එතෙන්ට සතුට වෙනක් කරන්නේ. පින්නතුනි මේ බාහිර රූපේ නෙවෙයි දුක සැපවත් වෙන්නේ. ඊටාම රසවත් කෑමක් තියෙනවා. දෝරියන් වගේ කියලා කියන්නේ. දෝරියන් කෑමක් මෙතන ගෙනත් තිබුණා තියෙන්නේ. සමහර කෙනෙකුට හිසේ රැගය තියෙනවා කැමිට වමන යනවා. සමහර කෙනෙක් අනිත් පැත්තට නොති බව කුණ්ඩික කන්නත් පුළුවන්. ඒකට දෝරියන් වලින් සැප දුක ආදී පින්නතුනි මේක සම්පූර්ණයෙන්ම තමගේ සංඥාව තමගේ perception එක තමයි මේක වෙන්නේ. එතකොට අර කෝච් යන වේගයෙන් තවත් වාහනයක් යනවා කියන්නේ මොකද්ද? තමා වේගයෙන්ම හිත සතිමත් බවේ හිටියොත් mindfulness එකේ හිටියොත් මොකද වෙන්නේ? ඇසට රූපයන් දැකලා ප්‍රිය බවක් අප්‍රිය බවක් ඇති වුණොත් ඒක දුරු වෙන්න කොයිතරම් වෙලාවක්ද යන්නේ? ඇසිතිය ගන්න මොහොතකින් තමන්ට ඒ පිළිබඳව ඇතිවන සැප හෝ දුක කියන එක නැති වෙලා තමන් හිත උපේක්ෂාවට පත් වෙනවා මනහත. ඒ තරම් වේගින් සිදෙනවා. කනට ශබ්දයක් අහලා ඒ ශබ්දයෙන් තමන්ට සැපක් හෝ දුකක් ඇති වෙනවා නම් තමයි ඉක්මනට තේරුම් ගන්නවා තමන්ට වැරදුනා කියලා ඉක්මනටම නිවැරදි කරගන්නවා. ඒ නිවැරදි කරගන්න ගත වෙන වේලාව කොච්චරද? හරියට අසුරු සනන්දහන මොකද? මේ වගේ ඉන්ද්‍රිය හයට උදාහරණ හයක් කියලා තියෙනවා. හිතට අරමුණක් ඇවිල්ලා සැපක් හෝ දුකක් ඇති වෙනවා නම් ඒක නිරුද්ධ වෙන ගත වෙන කාලය කොහමද? හරියට ගිනියම් වෙච්ච හත් වෙච්ච යකඩ භාජනයකට වතුර නිදන් දැම්මහම ඒ වතුර නිද ඉක්මනටම සිඳල යනවා වගේ හිතට යම් අරමුණකින් සැපක් හෝ දුකක් ආවොත් ඒක ඉක්මනටම දුර වෙලා හිත මධ්‍යස්ථ වෙන ගත වෙන්නේ ඊටාම ටික වෙලා. දිනතන හිතන්නේ පා මේක මේ අවබෝධයේ මාර්ගවල ලැබිය යුතු නිකුත් කියලා. මේ මාර්ගවල ළමයි කලින්ම සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ඉහිරටම පුහුණු කරපෝ ඉහිරටම ප්‍රැක්ටිස් කරපු කෙනෙක් ලක්ෂණයක් මේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි සේක පුද්ගලයේ මාර්ගවල ලැබපු පුද්ගලයෙක් නම් බොහෝ වෙන සඳහන් කරන්නේ ඔහුට යමක් පිළිබඳව සතුටක් දුකක් ඇති වෙනවා නම් ඒක දුර් වෙලකිට උපේක්ෂාවටපත් වෙන උහුට ඉතාම ඉක්මනින් කලකට වෙන්නේ කොහොමද? ඕ බාහිර රූපයක ඉතාලිඥාණයෙන් බැසගෙන සතුට වෙනවා නම් ඔහු ගැන සඳහන් කරනවා අට්ඨේ යතේ හරායතේ දිගුජති කියලා. ඔහු ලැජ්ජාවට පිළිගොඩටපත් වෙනවා. හැබැයි මේකෙන් කියන්නේ පිනතුනේ බාහිර දෙයක් ගැන දැකලා සතුට වෙනවා කියලා නෙමෙයි කියන්නේ. රහතන් වහන්සේ ලස්සන දේ ලස්සනයි කියලා දැකලා තියෙනවා. මේ කියන ලස්සන දේ සැප විපාකයක් නෙවෙයි. මේක බුදුදහමෙන් ප්‍රතික්ෂේප කළා නෑ. මේක බලන්නපා කියලා නෙමෙයි කියන්නේ. නමුත් තේරුම් ගන්න මේක බලනකොට තේරුම් ගන්න තමයි මනසින් කියලා. අන්න එහෙම මනසින් කියලා තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? තමා රූපේ පැත්තේ බැසගෙන නෙවෙයි ඉන්නේ. තමා මනසේ පැත්තේ. මේකට තමයි ඉන්සයිඩ් මෙඩිටේෂන් එක කියලා කියන්නේ. මේ තමා මනසින් මේක තේරුම් ගන්නේ. ඒ මනස අනිත්‍ය දෙයක්. මේ මොහොත හේතු නිසා හටගෙන හේතු නිසා නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒ විතරක් නෙවෙයි පින්තුනි. රහතන් වහන්සේ ගැන දෙකීම කියනවා. රහතන් වහන්සේ රූපයන් දෙස බලන්නේ කොහොමද කියලා කියනවා. කොහොමද? රහතන් වහන්සේ ඇසට රූපයන් දැකලා ලස්සන රූපයන් දැකලා ලස්සනයි කියලා හිතන්න ඕන නම් ලස්සනයි කියලා බල සන්තෝෂ වෙනවා. ලස්සන දෙයක් කැතයි කියලා බලනවා නම් එහෙම ඕනක් බලන්න පුළුවන්. ලස්සනයි කැතයි කියන දෙකම දුරකලා උපේක්ෂයෙන් බලන්න ඕන නම් එහෙම බලන්නත් පුළුවන්. සම්පූර්ණව මනස වෙනස් කරගෙන ඉන්න තියෙනවා. ඊටාම අපිරිසුදු පිළිකුල් දෙයක් සුභ සංඥාවෙන් ඒක අතින් අල්ලන්නත් පුළුවන්. ඕනෑම ලස්සන දෙයක් ඇතුළේ විවිධ කියලා මේකේ මේ සම්පූර්ණ අසුචි ටිකක් තියෙන කියලා ඕනම ශරීරයක් දැස් ඕනම් බලන්න පුළුවන්. සරල වැගිරෙන හැම කුණු වෙච්ච කෙනෙකුගේ ශරීරයක් නොපිරිකුල් සංඥාවෙන් දැහැට අරගෙන යාපිරිසුදු කරන්න පුළුවන්. එතකොට පින්නොත් වෙන වඩාම සාර්ථක කොයි පුණ්‍යයද? ඔබාද බාහිර රූපයේ බොහොම ලස්සනයි කියලා බොහොම හැදෙන්නේ නේද? ළමයෙක්ුණත් හරිය ලස්සනයි කියලා පොඩි ළමෙක් දැක්කොත් හොඳට ලස්සනට ඇඳලා පිරිසිදුව ඉන්න ළමෙක් දැක්කොත් ඔබ කතා බහ කරනවා වඩා ගන්නවනේ. ඒ ළමයාගේම ශරීරයෙන් අපිරිසුදුයන් පිටවෙන්නේ මොකද? අර කිනිත කරුණා මෛත්‍රිය කොහෙද දන්නේ ඊට පස්සේ? පින්නතුනි මේ ධර්මයෙන් සිත දිනු කරගත්තු කෙනා ළමයේ ක්ලාස්සනට හොඳට ඉන්නවට වඩා ඒ ළමයෙන් දුකටපත් වෙලා අපිරිසිදු වෙලා ලෙඩක් හැදිරෙනකොට යා නැතින් මේ ළමය අරගෙන යාට ඕනනම් ඒ දරුවාට උදව් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අදාපි පුද්ගලයන් එක්ක සම්බන්ධතා තියෙන හිතවත්කම් තියෙන්නේ රූපය හොඳට ලස්සනට තියෙනකොට. අපි පුද්ගලයන් දැකපු මුල් කාලේ තමයි හරියම හිතවත්කම තියෙන ආදරය සෙනහස තියෙන්නේ. නමුත් කලක් යනකොට ටික ටික වියපත් වෙනකොට අර තිමිච්ච ආදර කතාවල් ටිකෙන් ටික අඩු වෙනව නේද? එන්න එනම කතාවල් අඩු වෙනවා. අර කින සම්බන්ධතාවය ටිකෙන් ටික අඩු වෙනවා. අමනාප නොවුණත් අර මැදේම අඩු වෙනවා. නමුත් වෙනතුනි ධර්මයේ හරියට දැනගත්තු කෙනෙක් වියපත් වෙන්න වෙන්න අසරණ වෙන්න වෙන්න වෙනදටත් වඩා යාට සමීප වෙලා යාට පිටිට වෙනවා. උදව් කරනවා. මේක සාමාන්‍ය ලෝකේ මානව ධර්මයෙන් ඉන්න කෙනෙකුට කරනවා. නමුත් ධර්මයේ දැනගත්තාම අපි මේකට වඩා ඉහළට ඇවිදගෙන අපිට ඉහළම ලෙස ප්‍රඥාව ඉඳගෙන නිරුද්ධ වෙච්ච රූපේ නිරුද්ධ වෙලා කියලා දැකලා තමන්ගේ මනස පැත්ත ඉඳගෙන මුළු ලෝකයකට අපට උදව් කරන්න පුළුවන්. මෙන්න මේ ගමන් මල තමයි එදා අර සෝමා මෙහෙණිය එදා වසවර්ති මාර්ගය සඳහන් කළේ මේ දෑනිල විතරක් නුවණ තියෙන කාන්තාවට එහෙම කියන්න බෑ. එහෙම වුණත් ඒ තැනැත්තිය ප්‍රඥාවෙන් දිනුනොත් යා ප්‍රඥාවෙන් බැබලී ගියොතින් ඇයට කිසිසේත්ම කාන්තාවක් කියලා නිගහ කරන්න බෑ. මේ ප්‍රඥාව ළඟදී යා වසවර්ති මාර්ගය ළඟ වුණත් හුදකලායම මහා වණයක් මැද හිටියත් ඇය නිර්භයව කාලයකට කරනවා කියලා කිව්වේ මේක. යතහ යංග සම්භාරා හෝති සත්වෝ රතෝ යති එවං කන්දේසු සන්තේසෝ හෝති සත්වෝති සම්මුති. යම්සේ රතේහි කොටස් එකතු වුණාම රතය කියලා සඳහන් කරනවා වගේ මේ සත්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක්. අන්නේ ස්කන්ධ පංචකයක් එකතු වෙච්ච තැනයි මේ සත්‍ය කියලා කියන්නේ. ඊළඟ සඳහන් කරන තව සුවිශේෂ දෙයක් දුක්ඛ නේවෙහි සම්භවති දුක්ඛ නේව නිරුද්ධති. යමක් හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ දුකමයි. නිරුද්ධ වෙන්න තියෙනවා නම් නිරුද්ධ වෙන්න තියෙන්නේ දුකමයි කියලා සුවිසාර ප්‍රකාශයක් කළා වගේ රාමිනිය. පින්නතුනි මේ ප්‍රකාශය මේ වජිනා සූත්‍රයේ සඳහන් වෙන මේ ගාථා දෙක මේ ප්‍රකාශයන් කාන්තා ලෝකයේ ස්වර්ණමය ප්‍රකාශයන් බවට පත් වෙනවා. බුදුරජාණන්සේ සරණ ගියලා ඒ ධර්මයේ තුරට ඇවිල්ලා ප්‍රඥාව දිනු කරගත්තු උතුම් කාන්තාවක් ලෙස සඳහන් කරපු ජීවිත යථාර්ථයයි මේ. ඇයි කියනවා හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ දුකමයි. යමක් තියෙනවා නම් තියෙන්නේ දුකමයි. නැති වෙන්න තියෙනවා නම් නිරුද්ධ වෙන්න තියෙන්නේ දුකමයි කියලා. ඇයි ඒ කියන්නේ? අපි ඇසෙන් රූපයන් දැකලා මගේ දරුවා, පුතා, මගේ දේපළ වාහනය කියලා කියනවා නම් ඒ අපි සඳහන් කරන්නේ අවිද්‍යාවෙන්. අර ස්කන්ධ පංචකයේ සමුදය පැත්තට ගිහිල්ලා ස්කන්ධ පංචකයේ හටගත්ත පැත්තේ ඒ අන්තයේ ඉඳගෙන අපි මේ දරුවේ කියනවා කියලා කියන ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්න තියෙන්නේ දුකමයි. මොකන්ද? අන්නේ ස්පර්ශ සමුදේ ඉඳලා ස්පර්ශයේ නිරෝධය පැත්තට ගමන් කිරීම. ඒ මොකන්ද? ඒ තමයි දරුවෙක් මතක් වෙනකොට ඔබ දකින්න ඒ දරුවා අවසාන වතාවට දැකපු ඔබේ ඇසක් නිරුද්ධ වෙනවා. ඒ වෙලාවේ තිබෙන රූපයක් නිරුද්ධ වෙනවා. ඒ වෙලාවේ හටගත්තු චක්කු විඥානයක් නිරුද්ධ වෙනවා. මේ මොහොතේ මා දරුවාව හඳුනාගන්නේ මනෝ විඥානයෙන්. ඒ මනෝ විඥානයත් මේ මොහොතම හේතු නිසා හටගෙන මේ මොහොතම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්න. මේක තමයි ලෝක නිරෝධය කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට තියෙන කාලය වැඩි කරගන්න තමයි පින්තුනි අපේ ධර්ම ශ්‍රවණය කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මෙතනකොට දෙනදා කටයුතු අසාර්ථක වෙද කියලා. පින්තුනි මේ මෙතන කරාගේ තමයි ජීවිතේ කටයුතු වඩාත්ම සාර්ථක වෙන්නේ. මේ කුසලයේ නිසාම වේ සියලු බලාපොරොත්තු ඉස්තේමන හැම බලාපොරොත්තු. ඒ විතරක් නෙවෙයි දිනෙන් දිනම ඔබේ තියෙන හිතේ රාගය අඩු වෙනවා, ඊර්ෂ්‍යා අඩු වෙනවා, මාන්‍ය අඩු වෙනවා. එන්න එන්නම රූපය කියන එක මනසෙන් නිරුද්ධ වෙනවා. හැබැයි රූපයක් නැහැ කියන්නේ නැහැ. රූපයක් නැහැ කිව්වොත් ඒකත් අන්තියක්. රූපය ඕන වෙලාවක ස්පර්ශ කරන්න පුළුවන් ඒක කනාදී ආයතනවලින්. නමුත් ඒක ස්පර්ශ කළා ඒක හඳුනා ගන්නකොට අපි හඳුනාගන්නේ මනසින් කියන එක දකින්න. අපට කිසි විටක අප වාහනේ නැගගින්න රෝද හතර වාහනේ නැගගින්නකොට අපට දකින්න බෑ. අපි ඒ රෝද හතර දකිනා වාහනේ බහිනවා. වාහනේ බහිනකොට අපි තේරුම් ගන්නේ දැන් ඉන්න රෝද හතර උඩ නෙවෙයි අපි කලින් හිටිය රෝද හතර අපි දැන් ගන්න. අන්න ඒ වගේ ඔබ යමක් හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඒ තිමිච්ච රූපය නෙවෙයි නිරුද්ධ වෙච්ච රූපය මනසින් දැකගන්නේ කියන එක දකින දැක්ස වෙනට ඕන. මේකෙන් තමයි ප්‍රඥාවෙන් පිරිසුදු වීම කියලා කියන්නේ. මේක තමයි by wisdom is one cleans කියන්නේ ඒකයි. මේකයි ඔබේ පාසලේ තේමා පාඩය. ඒ නිසා ඔබේ පාසලේ තේමා පාඩය යථාර්ථයක් කරන්න කැමති නම් ඔබ මේ දහමට අප්‍රමාදී වෙන්නට ඕන. ඒ පාසලට වජිරපාල කියන ගෞරවයේ සැබෑ ලෙසම ලබා දෙන නම් ඒ වජිරාරාමයේ සමාගිය සඳහා සුවඳ ඔබේ ජීවිතයේ සුවඳවත් කර ගැනීම සඳහා ඔබ පාවිච්චි කරන්නට ඕන. අන්නේ ඒ දහම තුළින් ඔබ පෝෂණය වෙනකොට ඔබ කාන්තාවක් විදියට ඔබ අම්මා ළඟදී සාර්ථක දියණියක් වෙන්නට ඕන. අමතාතට ආදරය කරන අමතාතගේ හිත සංසන හොඳ දුවක් වෙන්නට ඕන. ඔබ සහෝදරයෙක් ළඟ ඉන්නකොට හොඳ සහෝදරයෙක් වෙන්නට ඕන, සහෝදරියක් වෙන්නට ඕන. ඔබ ස්වාමියෙක් ළඟ ඉන්නකොට ඒ ස්වාමියාට හොඳ ස්වාමි දිනයක් වෙන්නට ඕන. මේ ආදී ආකාරයට ඔබ සමාජයේ කොතනක හිටියත් ඔබේ සමාජයේ ඉගෙන සාර්ථකත්වයට ළඟා වෙන්නට ඕන. එහෙම ඉන්නකොට ඒ ඔබේ යුතුයකම ඉෂ්ට කරනකොට ඔබට ලෝකේ හොඳම අය ඔබට ලැබෙනවා. හොඳම දෝතරවම ඔබට ලැබෙනවා. හොඳම ස්ථාන පුරුෂයෙක් ඔබට ලැබෙනවා. ඒ ස්ථාන පුරුෂයෙන් ඔබේ ගුණයෙන් පෝෂණය වෙනවා. ඔබේ ගුණයෙන් දින වෙනවා. ඔබට කවදාවත් එදා අයිතිවාසිකම් ඉල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. අනේ ඒ නිසා තමයි අපේ ආසියානු කරේ අය මේ ධර්මයේ පෝෂණය වෙච්ච නිසා ඕන් හැම කලයකම ඉහළම මට්ටමට ගියා. අද ලෝකයේ ඔබ දන්නවා විශේෂ වශයෙන් සේවා ආයතන දෙකක කාන්තාවන්ගේ ලොකු නියෝජනයක් තියෙනවා. එකක් ගුරු සේවය. ගුරුවරුන් වශයෙන් ඉන්න වැඩි පිරිසක් කාන්තාවන්. ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ හෙදියන් ඇතුළු විශාල පිරිසක් මේ සමාජයේ ලොකු උදාරකත්වයක් දක්වනවා. ඒක පින්නතුනේ හිතන්නේ පානේ බටහිර සමාජයෙන් අපට ලැබිත දෙයක් කියලා. බටහිර සමාජයේ මේ නිදහස කාන්තාවට ලැබෙන කලින් ඊට වඩා කලින් පෙරදිග සමාජය තුළ අපට මේ නිදහස ලබා දීලා තියෙනවා. බටහිර හෝ යුරෝපීය හෝ ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයෙක් බිහි කරන කලින් ලෝකයේ පළවෙනි අගමැතිවරිය ලංකාවේ නිර්මාණය කරනවා. ලෝකේ වෙනත් රටක කෙනෙක් ජනාධිපතිණියක් නිර්මාණය කරන කලින් බෞද්ධ පෝෂණය පෝෂණය වෙච්ච ශ්‍රී ලංකා දිවයිනේ තුළ ජනාධිපතිණියක් නිර්මාණය කළා. ඊට පස්සේ ආචාර්ය දියණියක් ජනාධිපතිකම් කරද්දී අම්මා කෙනෙක් අගමැති පුරුවේ පුටුවෙක් හිටියා. පින්වත් ලෝකයේ කිසිදු කෙනෙකුට සමකරන්නවත් බැරි වර්තා ශ්‍රී ලංකා භූමිය තුළින් ලෝකෙට ඉදිරිපත් කළ දෙනවා. සංගමිත්තා මෙහෙණිය එදා ජයති මහ බෝධිය ආරගෙන ශ්‍රී ලංකාවට දායාද කළේ කාන්තාව. දන්ද ධාතුන් වහන්සේ පෝෂණය කළා රැකගෙන ආවේ කාන්තාව. මේ ශාසනික ගමන් මගේ ඒ වගේම ලෞකික දිනුවේ හැම ශේත්‍රයකම නොමැකෙන සරිපුණු බෞද්ධ ධර්මයේ පෝෂණය වෙච්ච ශ්‍රී ලංකා සමාජය තුළින් ලෝකෙට ඉදිරිපත් කළා තියෙනවා. කියසියාට වඩා වෙනතුනි. ඒ අපේ අතීත අම්මල වඩාත්ම ගෞරවයට පාත්‍ර වෙන්නේ දරුවන් නිසා. දරුවෙක් ගිහි කරනකොට අම්මා කෙනෙක් ගිරබෝ සිංහයක් උනේ ඒක ළමයෙක් සාසන පූජා කරන්න. ඒ අම්මාගේ කුසෙන් කිරෙන් ලේන් පෝෂණය වෙන දරුවෙක් දුවක් හෝ පුතෙක් පුතේ මේ සාසන පූජා කරන්න තමයි ඒ අම්මාගේ හිතේ සිහිය තිබුණේ. තමන්ට ලැබෙන දරුවන්ගෙන් ලක්ෂණම පින්වන්තම බුද්ධිමත්ම දක්ෂම දරුවා සාසනෙට පූජා කළා. දෙන්නතුන් මේ වගකීමයි වසර 2400කට ආසන කාලය ශ්‍රී ලාංකික අතීත මවරුන් සිඟිරු කළා. ඔබට දැනෙන්න මේ ආත්මභාවයේ දේකනන්න බැරි වෙන පුළුවන්. නමුත් සතර කවදාහරි දවසක මේ උතුම් පින්කමක් තමන්ගේ ජීවිතෙන් කරන්න ඕන කියන සිතුවිල්ල ඔබේ සිතේ කොතනක හරි තැනක තැන්පත් කරගන්න. ඒක තමයි සැබෑලෙසම ඔබ අර කුඩා කාලේ සිඟිලි දෑත එක්කල්ලා බුදු සාදු කියලා අර අම්මගේ මග දෙන්නේ අපි මුලින්ම බුදු සරණ ගියපු අපිට කරන්න පුළුවන් කියලාම සාසනික යුතුකම. ඒ විතරක් නෙවෙයි ඔබ ඉස්කෝලේ ගිහිල්ලා උදෑසන නමෝ තස්ස භගවතෝ කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඒ ආරම්භ කරපු දිනචරියාව කාලසටහන යෝ වද සම්පවරෝ මනුජේසෝ කියලා අවසන් කළා. ඒ ගත කරපු මුල අද දෙකෙන්ම බුදු දහමින් පෝෂණය වෙලා ඒ බුදු දහමින් ආරක්ෂාව දාලා මේක තමයි ස්කෝල් ඉන්සුරන්ස් එක. බුදු දහමෙන් අපිට ලැබෙච්ච ස්කෝල් ඉන්සුරන්ස් එක මේක පිනතුනේ. ඒ අපි කොච්චර ඉහළට ගිහිල්ලා අපි ලෝකේ ජනාධිපති කෙනෙක් වුණත් අපට දුගතියෙන් මිදෙන්න එක හේතු වෙන්නේ නැහැ. නමුත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා එක්තරවන් සරණ ගිහිල්ලා පංචශීලය සමාදන් වෙලා අවසානයේදී යෝවද සම්පවරෝ මනුගාථාවෙන් සඳහන් කරන මේ තෙරුවන් සරණ යාමෙන් අපි අවසන් කරන ජීවිතය පාසලේ පැය 8ක කාලය විතරක් නෙවෙයි අපේ සමස්ත ජීවිතේ පුරාම මේක විහිදියන්න ඕන පිළිතුරයි. ඒ යන දහම, ඒ විහිදෙන දහම අපේ ජීවිත විතරක් නෙවෙයි අපේ ධර්මණ ඥාති මිත්‍රාදීන්ටත් මේ ආභාසය අපට ලැබෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපි අසොම් කරන සතා සිව්පාවටත් ගහකොළටත් පරිසරයටත් අපේ ආඥාත්මක වූ තියෙන මේ ධර්මයේ අසිරිය, ඒ ධර්මයේ ආනුභාවය ඒ කොරායක දැනෙන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි. ඒ ධර්ම තුලින් ලබන පෝෂණය නිසා අපේ හිතට කිසිදු විදියක දුකක් ඇති නොවන විදියට එදා මන්තර මල්ලිකා ඔබ දන්නවා දානි බෙදමින් ඉනස්ථාවේදී ඇයට පණිවිඩයක් ලැබුණා. ඇගේ දරුවන් සියලුම අය ඇගේ ස්වාමි පුරුෂයා යුද බිමේදී මරණයට පත් වුණා කියන කාරණේ. දරුවනි ඔක්කොමයි දරුවෝ 32 දෙනෙක් කියන්නේ සඳහන් කරනවා ඔක්කොම නිවුණායි. ඒ දරුවෝ 32 දෙනාමත් තමන්ගේ ස්වාමි පුරුෂයා කියන 33 දෙනාම එකම යුද බිමේදී මිය ගියා කියන පුවත අසන් ලැබුණා. ඒ අසන් ලැබෙන අවස්ථාවේ හිතට දුක් පීඩා නොවන විදියට ඇය උපරිම ලෙස සිහිය තුළ මයින්ඩ්ෆුල්නස් එක ඉඳලා ඒ දුක නිදහස් වුණා. ඒ වගේම තිසාගෝතමී පටාචාරා ගැනි අය ඔබ දන්නවා පටාචාරාව මරණ 6ක් ළඟදී ඒ ඇතුළේක මහා සංවේගය දුරු කරගත්තේ මේ සංධර්මය තුළට ඇවිල්ලා. අන්න ඒ ධර්මයෙන් අපි පෝෂණය වෙලා අපේ ජීවිත වඩාත්ම සාර්ථක කරගන්නට අප උත්සාහ ගන්නවා. ඉතින් ඒ සඳහා ඔබට ලැබිච්ච උතුම්ම දේ තමයි සද්ධර්මය. ඒ සද්ධර්මය තුළින් පෝෂණය වෙලා ඔබට ගෞරවයක් ඔබ ලබා ගන්නකොට ඒ ගෞරවය නිසාම ප්‍රඥාව බැබලෙන ඔබ එදාට මම අහවල් ඉස්කෝලේට ගියා කියලා ඔබ ආඩම්බර වෙන දෙයක් නැහැ. එදාට ඔබ ගැන හොයාගෙන දැන් ඉන්න ශිෂ්‍යෝයි දැන් ඉන්න ගුරුවරු වෙයි ඔබේ පින්තූරයක් ඕන කියලා ඉස්කෝලේ ගහන්න. එහෙම නැති වුණත් වෙනතනේ අපට අපි ගැන සතුටු වෙන්න පුළුවන්. ඒ පාසලට මා නියම ගෞරවය ලබා දෙන විදිහට මම ධර්මානුකූලව හිටියා. මගේ ජීවිතේ මම උපරිම ලෙස පෝෂණය වුණා කියන සතුට ඔබට ඇති කරගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නට ඔබගේ ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ අවස්ථාවේදී ඔබ බොහෝ දුර බැහැරිදලා ඉමා ශ්‍රද්ධාවෙන් මේ මල් ගෙලම් ප්‍රසාදිය සකස් කරගෙන ඇවිදින්නා. ස්වාමීන් වහන්සේ මොන ගෙහිලා පංචශීලයේ සමාදන් වෙලා සම්බුද්ධ පූජා පවත්වලා බොහෝ වේලාවක් ඉමා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කිරීම තමයි පිටින් අපේ ජීවිතය ලස්සන කරගන්න ක්‍රමය. අපේ ජීවිතේ වටිනාකම වැඩි කරගන්න ක්‍රමය. අපි ලෝකයේ බැබළෙන ක්‍රමය. මුළු ලෝකයේම ජයග්‍රහණය කරන ක්‍රමය තමයි ධර්මය කියලා කියන්නේ. අන්නේ ධර්මයෙන් පෝෂණය වෙන්නකම තමයි ඔබ මෙවැනි බෞද්ධ පාසලකට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ තියෙන ඉහළම පාසලකින් අධ්‍යාපනය ලැබලා ලෝකෙ ඉහළම රටකට ඇවිල්ලා ඔබ මේ ගුණධර්මයෙන් පෝෂණය වෙන්නේ. ඉතින් මේ ගුණධර්ම වඩ වඩාත්ම දිනු කරගෙන අපේ තියෙන මානසික දුර්වලතා අඩු කරගෙන විශේෂයෙන්ම අපේ හිතේ තියෙන ලෝභකම අඩු කරගෙන මාන්නය අඩු කරගෙන ඊර්ෂ්‍යාව අඩු කරගෙන හැකිතාක් දුරට සමානාත්මතාවය දිනු කරලා මුදිතා සිටිවිලි දිනු කරගෙන පරිත්‍යාගයේ මෛත්‍රී කියන මේ සිටිවිලි දිනු කරගෙන අපි ගුණධර්ම වලින් පෝෂණය වෙමු, ගුණධර්ම වලින් බැබළෙමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය, දිගාචර සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් නියෝතෝන් තේකාම තුලින් ජනිත කරගත් අවුපුණ්‍ය ඵලය ඒ විද්‍යාලය ආරම්භ කරන්නට මුල් වෙච්ච ඒ ජෙරමියස් ඩයිස් මහත්මයාතුළු, ඒ වගේම මේ පාසලට උපකාර කරපු විද්වත්පතිනියන්, ගුරුවරියන්, ආශිෂ්‍යයන්තුළු ඒ පාසල දිනු කරන උදව් කරපු හැම දෙනාමයි. ඒ වගේම ඔබ ගිහපු පාසලේ ඒ ගුරුවරුත් විද්වත්පතිවරුත් සිහිපත් කරගන්න ඒ හැම දෙනාටම මේ පින සතර ගමන සුවපත් වීම සඳහා හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. රසකරගත් නියෝතුම් පොන්න ධර්මයන් දෙවියන් සම්මෝදන්ව ඔබ හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණේ ආශිර්වාදයේ සැරසේවා. දෙවියන් ධර්මයේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන තතමෙන් අපි දෙවියන්ට පුණ්‍ය ආනෝදනා කරමු. ආස්ථා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකාං පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකාං පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකා පන්තු සම්මේති පානිනෝ දෙනාටම සමන් සම්බුදු සරණයි.